තෙරුවන් සරණයි හැම දිනාටම. හැම දිනාමත් මිතාමත්ම ගෞරවයෙන් අපි අදත් පිළිගන්නවා සතියේ ඉරිදා දිනයන්හි පවත්වන සජීවි ධර්ම සාකච්ඡාවට. අද 2018 වර්ෂයේ දෙසැම්බර් මාසයේ 23 වෙනි ඉරිදා. ඉතින් අද මම හිතන්නේ මේ වර්ෂයේ අවසාන ධර්ම සාකච්ඡාව ඉරිදා පවත්වන. ඉතින් හැම දිනාමත් මිතාම ගෞරවයෙන් පිළිගනිමින් මම සත්‍යතුමාට ආරාධනා කරනවා. සත්‍යතුමානි, එමුනම් අද දවසේදී සුපුරුදු පරිදි අපිට මේ තථාගත ධර්මයෙන් විදක් පහදා දෙන්න ඉන්නම් අපි ධර්ම සාකච්ඡාවට එළිමි. තෙරුවන් සරණයි. සම්මා සම්බුදු සරණයි. තථාගතයන් වහන්සේට අපි নমස්කාර කරමු. අතිශයින්ම කෘතඥතා පූර්වකව ගෞරවයෙන් උන්වහන්සේ අපගේ ගෞරවනීය වූ වන්දනීය වූ ආදරණීය වූ සාස්ත්‍රුන් වහන්සේ නිසා. උන්වහන්සේ නිසා තම මේ පංච උපාදාන ඛණ්ඩයන් ලිහලා දාන පිළි අපි දැනගන්නේ. අද ධර්ම සාකච්ඡාවට තියෙන්නේ තිස්ස මෙත්තේ සුත්ත අත්තක වර්ගී සුත්ත නිපාතේ. ඒ සූත්‍රයට යන්න කලින් ගැටළු කීපයක්ම निराකරණය කරගත යුතුයිනෝ. මේ තුන ගැන කතා කරන තුන්වෙනි වාරයේ මේ මා හිතුවා අප ඊට වඩා ඈත ගිහිල්ලයි කියලා. තාම සපත්තු දාන බව තමයි පේන්නේ ගමන යන්නට. ඒ නිසා ඒ සපත්තු දැමිල්ල මේස් දැමිල්ල දැන් මේ වෙනකොට වෙලා තියෙන්නට ඕන. මොකද සමහර මේවා කතා කරනකොට පසුබැස්මක් ඇති කරගන්නවා. ඒ පසුබැස්ම ඇති නොකර ගත යුතු වෙනවා. ඊට හේතු කීපයක් මේ සූත්‍රයට යන්න කලින් මේ අපි සාකච්ඡා කරා. කල්යාණ මිත්‍රෙක් හැටියට යොදා ගන්න පමණයි වචන. මේ සත්‍යාබෝධයේ ගමන් මාර්ගය යනකොට මනසට මැරෙන්න ඉඩ දෙන්න. මනසට මැරෙන්න ඉඩ දෙන්න. මනස හරි දක්ෂයි. ලේසියෙන් ගිව් අප් කරන්නේ අපව. ඒ මනස කියන එක ලේසියෙන් අතාරින්නේ නැහැ. අපි ඒකට කියන්නේ මායාව කියලා. අපි හිතමු දැනට හොඳද? ඒ යා ලේසින් ඉඩ දෙන්න ආපු යන අයකට මේ ඔය ජෙන් කාටුනයක් තියෙනවා. මේ එක හාමුදුරුවක් අනිත් හාමුදුරුවන්ට කියනවා මට මේ දැන් මේ සත්‍යබෝධය කරගත්තට පස්සේ මේ සෆරින් එක මිස් වෙනවා වගේ දැනෙනවා කියලා. ඒ වගේ දේවල් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා පරිස්සම් වෙන්න. ඔය මනසට මැරෙන්න ඉඩ දුන්නහම මනස ආයෙත් කැමති අපි අර සාමාන්‍ය ලෝකෙට තල්ලු කරලා දාන්න මොකක් හරි ගැටලුවක් හදාගෙන. ඒක නිසා අපි දැන් ශරීරයේ කවදා හරි දවසක ඉපදුනානේ ශරීරයේ පුංචි කොඳුරු පැටියෙක් විතර ආවේ. ඊට පස්සේ බලුපෙටියෙක් විතර ඇවිල්ලා ඊට වඩා ලොකුය. තින් රාත්තල් හතක්වත් සාමාන්‍යයෙන් තියනවානේ. එතකොට ඒ ඉපදුනා වගේම මේක හොඳට තේරුම් ගන්න. ওই මනුත් දවසක ඒක දවසක ඉපදුනා නෙවෙයි. ඒකත් වැඩුණා නොයේ කැමලින් කාම කාලා. මනුත් ඉපදිලා තියෙන්නේ. තේරෙන බසින් විතරයි මේ කියන්නේ. තේරෙන්නට පමණයි කියන්නේ. මේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ නැතු දන්නා උතුරු මේ වෙන්නේ කියලා. ඒ නිසා මේ මනසටත් මැරෙන්න ඉඩාරින්ට. ඊළඟට දැන් අපි අද කතා කරන්නේ මේ danger of sexual relationship copulation කියලා කියන්නේ. ඒක කියන්නේ ඒකයි මේ කතා කලින් කියන්නේ. මොකද ඒක පසුබැස්මක් ඇති කරගන්නේ. ඔය අලුත් ක්‍රමයට තියෙන නියුරෝ ඩයිවර්සිටි කියලා එක. අපේ තන්තු සෛල ජාන සම්බන්ධ වෙච්ච ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය අනුව එක එක්කෙනා එක එක විදිහට ක්‍රියාත්මක වෙන්නේ. භෞතික වශයෙන් වගේම අර බුදුහාම කියන්නේ අජ්ජාසය වශයෙන් කියලා ධාතු සෝභික්කවේ සත්තා සංසන්දෙන් සමෙන් කියන්නේ අනේ ඒ ධාතු සෝ කියන විදිහට එක එක්කෙනා එක එක අයරින් ඉන්නේ. ඒකත් මතකේ තියෙන්න. ඊළඟට මේ සූත්‍රය සාකච්ඡා කරන්න ගත්ත නිසා මීට කලිනුත් කියපු කතන්දරයක් කියන මේ තාම මේ පටුන යන්නේ මේ පෙරවදන කියන්නේ ධර්ම සාකච්ඡාට එන්න කලින්. එක තාර්කික උගතෙක් දාර්ශනිකයෙක් ගියා භාවනා ගුරුවරයන් වහන්සේ නම ළඟට භාවනා ඉගෙන ගන්නට. උන්වහන්සේ ටිකක් විපස්සනාවගෙන් වැඩිපුර කතා කරන සා කියනවා ඕනම වර්ගික සිතිවිල්ලකට ඉන්ට ඉඩ දෙන්න ඉගෙන බලන්න කියලා. ඒක කතන්දරයක්. ඕනම සිතිවිල්ලක් ඉන්ට ඉඩ දෙන්න ඒ දිහා බලන්න. අර දාර්ශනිකයත්ත තාර්කිකයත්ත සම්ප්‍රදායික ක්‍රමයට ටිකක් වැඩිපුර බර වෙච්ච හින්දා ගිහලා තර්ක කරන්න පටන් අරන් කිව්වා. ඒක වෙන්න බෑ, අපි කරන්න ඕනේ මේ සිතිවිලි කියන ඒවා නතර කර ගන්න ඕන, සිතිවිලි මග හරවා ගන්න, සිතිවිලි අයින් කළා දාන්න ඕනේ කියලා. එතකොට අර භාවනා ආචාර්යයන් වහන්සේ ඒ උත්තමයන් වහන්සේ කිව්වා රැත්තට, එහෙනම් දැන් ඔයා සති අද් දෙකක් භාවනා කරන්තන ආවේ මේ රිට්‍රීට් එකට. එයට ඈත කුටියක් තියෙන කුටියට කන්ද ඔක්කොම ලෑස්ති කරලා සේවකයෙකුත් දීලා මේ දානශාලාවට එන්න එපා, ඊට පස්සේ පින්දපාතට එන්න එපා, ගිලම්පසයි දානේ හැම දෙයක්ම සලසනවා, මෙහෙ එන්න එපා. ඔයා ඊතෝරිකිය මොකද මම භාවනා කරන්න ඕනේ කියලා. ඊතෝර කීවා ඔයා කැමති ඕනම දෙයක් හිතන්න. ඔයාගේ ගෙදර ගැන, දරුවෝ ගැන, බිරිඳ ගැන, අම්මා තාත්තා ගැන, මුදල් ගැන, රැකියාව ගැන, ඉස්කෝලේ ගැන, ශිෂ්‍යෝ ගැන ඕනම දෙයක් හිතන්න. හැබැයි එක දෙයක් හිතන්න එපා. වඳුරෝ ගැන හිතන්න එපා කිව්වා. එයා කව ඕකලේසි වැඩන් මම බොහොම මේ ධර්ම මාර්ගයට එලා බොහොම කලෝ මම මේ කාමයටත් එච්චර යන්නේ වඳුරෝ ගැන නොහිතන එක මට සුළු දෙයක් කියලා. තියා ඊට පස්සේ අර භාවනා එයාගේ කුටියට ගියා. එන්නත් එපයි කිවන්නේ හැම දෙයක්ම සලසන ආවතේ. එයා අන්තිමේදී දවස් 7ක් විතර ඉඳලා ඡය ගහගෙන දුවගෙන ආව. එයා පස්සේ වඳුරරල පන්නනවායි කියලා. මොකද ඊට පස්සේ අර ඇත්ත කතා කරලා කිව්වා එන්නේ කියලා. භාවනා ආචාර්යයන් වහන්සේ කිව්වා නෝක තමා වෙන්නේ. මොනෝ හරි දෙයක් එපයි කියලා හිතින් කිව්වම ඒකම තමයි හිතට එන්නේ. ඕනම දෙයක් හිතන්න කිව්වා, ගෑනු, මිනිස්සු, කාමයේ, ද්වේෂයේ, හිංසාව, ඕන දෙයක් හිතන්න, වඳුරු ගැන විතරක් හිතන්න එපා කිව්වා. එහෙම දුන්නා මනසට වෙන්නේ මේ කාර්යයක් හිතුවා කියලා ලේසි කියලා. නමුත් හැම තිස්සෙම මෙයාට එන්න පටන් ගත්ත ඊට පස්සේ වඳුරු. ඒ වගේ අපි එක්තරා සිතිවිල්ලකට ආර්ය මාර්ගයට යනකොට ආගම අදහනවා නෙවෙයි, දැන් අපි ආර්ය මාර්ගයේ යනකොට ස්පිරිචුවල් මේ ආධ්‍යාත්මික වූ මාර්ගයකට අවතීර්ණ වෙලා ඉන්නකොට සමහර ඒවාට ආයුබෝවන් කියන්න ඕන. ඒවට එච්චර තැනක් දෙන්න හොඳ නැහැ. ඒවා මේ පෝස්ට්ඉට් නෝට් වගේ පස්සේ අලවා ගත්ත ජාති. එක දෙයක් තෙරපන්ට හැදුවොත් ඒක මතුවෙන කොහෙන් හරි. ඒක නිසා විපස්සනාවෙන් දැකලා ඒකට දෙන අගේ අඩු කරන්ට ඒකත් වෙනවා. ඒකත් ඉපදීම සහ නැතිවීම කියන මූල ධර්මයට අහුවෙලා තියෙන්නේ. නැත්නම් අනිච්චතාවය තියෙනවා. උපාදවය ධම්ම. ධම්මතාව තියෙන්නේ කියන්නේ. ඒ වගේ ඩිංගක් මතකෙ තියාගෙන අපි සූත්‍රය සාකච්ඡා කරන්න ඕන. මේ සූත්‍රයේ තිස්සමෙති සූත්‍රයේ තියෙන පාරායන වර්ගය. ඒකේ තියෙන 1032 ගාථා බොහොම හොඳ දෙයක් ඔය කලින් කියපු එකටම තේරුම් ගන්න. අවිද්‍යාව ඔළුව කියලා මතක තියාගන්න. ඔළුව කියන්නේම අවිද්‍යාව. අවිද්‍යාව මුදුන කියලා දැනගන්න. සද්ධා, සති, සමාධි, ඡන්ද, විරිය යන මේ ධර්ම වලින් යුත් විද්‍යාව ඒ මුදුන කපා දැමීමක් කියලා මතක තියාගන්න ඕන. මනස කෙනෙක් කපා දාන්න වෙන්නේ සද්ධා, සති, සමාධි, ඡන්ද, විරිය එක්ක මිශ්‍ර වෙච්ච විද්‍යාව කියලා. 1032 ගාථාව ඊළඟට මේක වෙන අත්තුත් එක සාකච්ඡා කරන්න එපා. මේක ඩිංගක් වෙනස් විදිහකට සාකච්ඡා කරන නිසා මේ තිස්ස මෙත්තේ සූත්‍රය පාරායන වර්ගයට සම්බන්ධ වෙච්ච එකක්. අට්ටක වර්ගයට ආවේ ඇයි කියන එක තාම දන්නේ නැහැ. අත්තගතාව ඒක තිස්ස මෙත්තිය කියලා භික්ෂු දෙනමක් ගැන කියනවා. ඒක එසේ විය නොහැකි. උන්වහන්සේලාට අගෞරවයෙන් නෙවෙයි කියන්නේ හිතන කත් කරුණන්. තිස්ස මෙත්තිය කියන ඇත්තා අහනවා මේ තුන මනුයුත්තස්ස මේ අපෙන් කියේ කෝපියුලේෂන් කියලා අපි වචනේ පාවිච්චි කරමු. ලිංගික සම්බන්ධතා පාවිච්චි කරන ඇත්තෝ ඒකේ වෙන ඇත්තන්ට ඇති වෙන අවාසිය කියන්ට විඝාතම් බ්‍රූහි මාරිස. කවදාවත් භික්ෂුවක් බුදුරජාණන් වහන්සේට මාරිස කියලා කතා කරන්නේ සාමාන්‍යයෙන්. මෙයාට භික්ෂුවක් කියලා කියන්නත් බෑ කියලා මතකයේ තියෙනවා. මෙයා බාවාර්ගී කණ්ඩායමේ උතුම් තාපසෙක්. එයා සමහර විට වැඩිපුර ඒ ලිංගිකත්වයට නැඹුරු වෙච්ච කෙනෙක් වෙන්න ඕන. මේ කතා කරන්නගේ අදහස විතරයි. සුත්වාන තව සාසනං ඔබතුමන්ගේ දහම් පණිවිඩේ ධර්ම අවවාද අනුශාසනාව අහලා විවේකේ සික්කිස්සාමසේ විවේකව ඒ ධර්මාර්ගයේ මට ඉක්මෙන්ට උමනාවක් තියෙන නිසා නිදුකානන් වහන්සේ මේ තුනේ යෙදෙන්නන්ට තියෙන අවාසිදායක පැත්ත කියන්නේ කියලා. The danger. එතකොට බුදුහාමුදුරු කියනවා මේ තුන මනුයුත්තස්සේ මුස්සතේවාපි ශාසන. ඒ ලිංගිකත්වයට මං මේ අදහස දෙන්නම්. හොඳද? ලිංගිකත්වයට වැඩි තැනක් දුන්නාම ඒක උජාරුවට සලකන්නට ගියොත් මුස්සතේවාපි ශාසනං ධර්ම මාර්ගයත් ගැනත් කන්ෆියුස් වෙනවා යැත්. මොකද වැඩිත් අද මුළු පැවැත්මම මේක මේ ඒ ලිංගිකත්වයේ කියන එක වැරද්දක් හරියට දකින්න එපා. මේ කාම ලෝකෙට ආවහම ඒක මේ ප්‍රජනනය උදෙසා තියෙන සුවිශාල ශක්තියක්. ඒක නැති වෙන්නේ බලකාමයේ ආවහම විතරයි. බොහෝ විට ඒක ටිකක් අඩු වෙලා යන ලාභ සත්කාර වලට කැමැත්ත තියෙනකොට. අර ලාභ සත්කාර සංයුක්ත බුදුහරගෙන රූප සුන්දරියක් වෙනුවෙන් බොරු කියන්නේ සමහර අය. නමුත් එයා තමන්ගේ වාසිය වෙනුවෙන් බොරු කියනවා. ලිංගිකත්වයට වඩා නමගම ප්‍රසිද්ධ වෙලා ඉන්න කැමැත්තක් තියෙනවා. එහෙම නුනොත් එහෙම මේ හෝමෝන කියන ඒවත් ඉල්ලා මේ ලිංගිකත්වයේ කියන එක එන්නේ මේක ප්‍රජනනයේ උසහා එන ඉල්ලීමක්. ඒ නිසා තමයි ඒක පොදු සත්ව ලෝකයේම තියෙන්නේ. කෙසේකට නිග්‍රහ කරන්න නැතුව නමුත් මිනිස්යන්ට පමණයි තමන්ගෙන්ම සත්‍යමත් වෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා සත්‍යමත් භාවයට පත් වෙමින් ඒකට ලකුණු දානවත් නෙවෙයි. බුදුහාමුදුරු අප්‍රමාණව කිව්වා මේකේ තියෙන අවාසිදායක මේක ගිනි සුලක් කියලා කිව්වා, මස් පිට වැදල්ලක් කිව්වා, මස් කපන කැත්තක් වගේ කියලා කිව්වා, ඒ කොටයක් වගේ කිව්වා, අඟුරු වලක් වගේ කිව්වා. ඉතින් ඒව මතක තියෙන්න ඕන. ඒ කියන්නේ මේ පැත්ත අත්තරපු අයට ඒක කිව්වේ. නමුත් මේ පැත්තේ ඉන්න නැත්තන්ට කිව්වේ වෙනම තමන්ට මෙන්න මේ සීලයට එන්න. එතනින් එහාට යන්න එපා මේක ඉන්න කියලා. ඒ නිසා අවමන් කරගන්න එපා තමන්ට. එතකොට මුස්සතේ වාපි සාසනං එයාට කන්ෆියුස් සන්න එකක් එනවා. කොහොමද මේක? එතකොට මං කරන්නේ බුදු මෙහෙම මෙහෙමයි කියලා. ඒ නිසා එහෙම අවුලක් එනවා නම් ඔය මහානාම සුත්ත, ඊට පස්සේ මිගසාලා සුත්ත වගේ අපි ඉගෙනගෙන තියෙන්නේ. ඒ වගේ වට වැඩි අවධානය යොමු කරන්න. මිච්ඡාච පටිපද්‍යති. ඊට පස්සේ එයා මිත්‍යා ප්‍රතිපත්තියකට තෙන්ඩ ඉඩ තියෙනවා. මොකද වැඩි ශරීරයේ ඉල්ලා සිටින්නේ ලිංගිකත්වය. නමුත් යටිහිත කියනවා බුදුහාඳුරුන්ටත් ආදරේ. මේකට යන්නත් ඕන. ඉතින් නමුත් වැඩි වාසිය දෙන්නේ අර පැත්තට. ඉන්සාරාරේ නීලපට දර්ශනය කිව්වා වගේ ඒකට තමන් කතන්දරයක් හදාගන්න අපි දැන් ඕවා කරන්න ඕන, අපි පස්සේ භාවනා කරමු කියලා. ඊට පස්සේ කියනකොට ඊට පස්සේ ඒක ඉවර වෙලම ගිහිල්ලා හමාර. ඉන්සා උත්සාහයක් අවශ්‍ය වෙනවා. අර ඔළුව කපා ගන්නට අවශ්‍ය නම් සද්ධා, සති, සමාධි, ඡන්ද, විරිය කියන ඒ වගේ යුක්ත විද්‍යාව ගන්න කිව්වේ ඒ වගේ. ඒකෝ පුබ්බේ චරිත්වාන මේ තුනන් යෝ නිසේවෙති. මේකේ මේ තිස්ස මෙත්තේ යත්තට කියන්නේ බාවාර්ගි ගෝලේකට. තනිව හුදෙකලාව කලින් ඉඳලා හුදෙකලාවම ඉඳලා මේ තුනන් යෝ නිසෝ වෙති. කොම්හරි ඒකෙන් අයින් වෙලා ලිංගිකත්වයට නැඹුරුනොත් කෝපියුලේට් කළොත් එහෙම යානම් බන්තංව තං ලෝකේ එයා හරියට තමන්ගේ පරිපාලනයෙන් ගිලිහිච්ච වාහනයක් වගේ. එහෙම වුණහම වෙනවා යාට. හීනමාහු පුතුජනං. එයා බොහොම පහත් තත්ත්වයකට වැටි පොදු කෙනෙක් බවට පත් වෙනවා. යසෝ කිත්තිචාපුබ්බේ. ඊට පස්සේ බුදුහාම කියන සමාජම වශයෙන් එයාට වෙන හානි. අර කලින් තාපසේකේ එහෙම ඉඳලා හුදකලා විඳලා භවනා මාර්ගයේ ඉඳලා ඊට පස්සේ ඒ මේ තුනට ආවහම යාට තියෙන අවාසිය. යසෝ කිට්ටිච යාපුබ්බේ. අර හුදකලාව භවනා කරගෙන ඉන්නකොට යාට තිබිච්ච පිරිවරයි කීර්තියයි තිබුණනම් හායතේවා පිටස්සසා. එයාට තිබිච්ච කොම කීර්තිය නැති වෙලා යනවා. ඒ තම්පි දිස්වාසික්කීත. මේකත් දැකලා අඩු ගන්න. අර සසුන ගැන තියෙන අවාසිදායක තත්ත්වය වගේ දෙයක් ගැන හිතන්නේ නැත්තම් තමන්ගේ මිතුරන් තමන්ගෙන් හැලිලා යනවා නේද කියන එක හරි හිතලා මේ තුනම විප්පහාත වේ ඒ ලිංගිකත්වයෙන් අයින් වෙන්න කියලා. ඊළඟට ඒකට යන්න ගියොත් අර සේතුඝාතේ ඕන කිව්ව ආනන්දහඳුර ඒකයි. මේ තුනේ සේතුඝාතෝ කියලා භික්ෂුණියට කිව්වේ ආනන්දහඳුර ඒ විදියට. පාලමම කඩලා දාන්නේ ම කඩලා දාන්න එහාට මෙහාට යන්න තියෙන සංකප්පේහි පරේතුසු. ඊට පස්සේ එයාට අර කාම සංකල්ප කියන ඒවා නිතරෙන්ඩ පටන් ගන්නවා. ඒ මතක් වීම එන්න පටන් ගන්නවා. කපනෝවිය ජායත. ඊට පස්සේ යා දිලින්දෙක් වගේ ඔහේ ඈතක් බලාන කල්පනා කරනවා. ඔළුව හැදිච්ච පැත්තට යනවා කියන්නේ අන්න ඒ වගේ කෙනෙක් බවට පත් වෙනවා. කපනෝවේ ජායිත්. ওই ජායිත් කියන වචනේ තියෙන කල්පනා කරනවා කියන වචනේ මතක තියාගන්න ඕනේ. ඥාන කියන එකත් එක්කනේ ජායිත්. සුත්වා පරේසං නිග්ගෝසං අනිත්‍යයාට කරන ඇනුම්බනුම් ඒවත් අහලා මංකු හෝති තථාවිදෝ එහෙම එක්කෙනා පසුබෑමකට පත් වෙනවා. පසුබෑමකට පත් වෙනවා. අත් සත්තානි කුරුතේ පරවාදෙහි චෝදිතු එක එක්කෙනා යාට එක එක කතන්දර හදනකොට එයාට චෝදනා කරනකොට එයාට බනිනකොට ඊට පස්සේ එයා අවියාවිදුනවත් ගන්නට ඉඩ තියෙනවා. ඒ සක්වාස මහගේ දෝ මෝසවජ්ජම් පගාහති. ඒ විතරක් නෙවෙයි ඒ විශාල ගිජුකමක් ඇති වෙන නිසා බොරුවටත් එයා ඇතුළු වෙන බොරු කියන්නත් පටන් ගන්නවා. ඒකට බොරු කීමට මේ පදනමක් වෙනවා ජීදී කියන එක. දැන් විශේෂයෙන් මතක තියාගන්න නීත්‍යනුකූලව මේ මාර්ගයට ආපු කෙනෙකුට ඒ විවාහ ජීවිත ගත කරන කෙනෙකුට නෙවෙයි මේක. ඒ නිසා ඒ තමන්ට දුස් කියා ගන්නට හදන් දෙපා. අපි ඒව ඔක්කොම කතා කරලා තියෙනවා. පඬිතෝති සමඤ්ඤාතු කලින් යා උගතේ පඬිතේ බුද්ධිමතේ කියලා පිළිගත්තා. ඒකේ චාරියන් අධිට්ඨිතු හුදකලාව භාවනා කරලා මේ මාර්ගයේ වැටලා ඉන්නකොට සචාපි මේ තුන යුත්තු නමුත්‍යා ලිංගිකත්වයට නැඹුරුච්ච ගමම්ම මන්දුව පරික්ෂෙති යා මෝඩික් වගේ කල්පනාවට වෙහෙසටපත් වෙන ඒතමාදීනවඤ්ඤත්වා මෙන්න මේ ලිංගිකත්වයේ තියෙන මේ බරපතල ආදීනවේ අවාසිය දැකලා මොනිපුබ්බාපරේ ඉද ඉන්සා මුලි හැමතිස්සෙම හැම විටම පුළුවන් හැමලාම ඒක චරියන් දල්හං කෛරා හුදකලාබ සිටීම දැඩිව තියාගන්න. නනිසේවේත මේ තුනං ලිංගිකත්වයට යන්න එපා. මේ කාර්ද කියන්නේ අර බාවාර්ග ගෝලයක් වෙල ඉන්න මේ බුදුහාලගට ආවනේ ඒ පාරායන වර්ගයේ තියෙන වත්තු ගාථා ටික ඔක්කොම කියන්න ඒ 15 දෙනෙක් 10 දෙනෙක් දෙවිලා ප්‍රශ්න ඇහුවායි. විවේකඤ්ඤේව සික්ඛේත. විවේකේම තමන් හික්මෙන්ද සෙක්ලූෂන් කියලා කියන්නේ ඒකම තමන් ට්‍රේන් කරන්න කියන. ඒත දරියාන මුත්තමන් මේක ආර්යයන්ගේ උත්තමයන්ගේ ගමන් මාර්ගයක්. ඔන්න හොඳ මේකක් එනවා. නතේන සෙත්තෝ මඤ්ඤේත ලිංගිකත්වෙන් අයින් වුණා කියලා හුදෙකලා වැහැසිරනයි කියලා ඒ විවාහ ජීවිත ගත කරන්නන්ට හෝ ලිංගිකත්වයට නැඹුරු වෙච්ච ඇත්තන්ට වඩා මම හොඳයි කියලා අගය කරන්න පටන් ගන්නත් එපා. නතේන සෙට්ටෝ මඤ්ඤේත. සෙවේ නිබ්බාන සම්තිකේ. එහෙම එක්කෙනා අනිවාර්යෙන් නිවන් පැත්තට ඇදුම් කන කෙනෙක්. නිවන් පැත්තට ලං වෙන කෙනෙක්. සිතස්ස මුනිනෝ චරතෝ ඒ කිසිවක් නැතිව නොකිසිවක් ඇතිව හුදෙකලාව හැසිරෙන ඒ මුනිවරයාට කාමේසු අනපෙක්ඛිනෝ කාමයන් පිළිබඳ කවර හෝ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ කාමයක් ගැන බලාපොරොත්තු නැති එක්කෙනාට ඕග තින්නස්ස අර ඕග මතකනේ කාමෝග භවෝග දිත්‍ය විජ්ජෝග පහු කරගෙන ඒ පින්දෙගුඩට ගිය එක්කෙනාට කාමේසු ගතිතා පජාපිහයන්ති. මේ කාමයේ එක්ක පැටලෙන මිනිස්සු යාට ආදරය කරනවා. ඒ තම අට්ටක වර්ගයට ආපු සුත්තනිපාතේ අට්ටක වර්ගයට ආපු තිස්ස මෙත්තෙය සූත්‍රය. අපි සාකච්ඡා කරමු ධර්මයේ දන්න පින්තුම් ඒ ගැන කතා කරන්න. පැය දෙකක් පුරාම කතා කරන්න ඕන කියලා හිතලා දිග්ගස්ස ගන්න එපා. අවශ්‍ය විදිහට තමන්ගේ ගමන් මාර්ගයට පාර කැපෙන හැටියට ධර්ම සාකච්ඡාවට එළඹෙන්න. සම්මා සම්බුදු සරණයි. ඒ මහානීය වූ තථාගතයන් වහන්සේට, අපි ශාස්ත්‍රඥ වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි සත්‍යත්වානි. හොඳයි. සත්‍යත්වානි, මෙතුන මනුස්සස්ස මෙතුන ධම්ම කියන කොට මේ මම මේ ගන්න පොතක තියෙනවා සත්‍යත්වානි, යම් අසත් ධර්මයේ ග්‍රාම්‍ය ධර්මයේ දුෂ්ට බහුල වූ ධර්මයක. ඒ තියෙන පොත කියන්න ඔක්කොටම කලින් මහා නිදේශයේ තියෙන සත්‍යත්වානි. ආහා. ඔව්. එහෙම පැහැදිලි කිරීමක් තියෙනවා. එතකොට මේ මම හිතන්නේ මේ සූත්‍ර දේශන යෝජනා කරනකොට මම ඉතින් මේ මහා ලොකු විග්‍රහයක් තියෙනවා මේ තිස්ස මෙත්තේ සූත්‍රයේ පිළිබඳව ඒ මහා නිදේශේ. ඉතින් මම මට කොහොමද හිතුණා මේ මේ අපි අර මේ දෙදෙනෙක් ස්ත්‍රී පුරුෂ දෙදෙනෙක්ගේ කාමයේ ඇසිරීම කියන එකට ඔබට ගිය මහා ගැඹුරක් මේකෙන් ගන්න පුළුවන්ද කියලා. බොහෝ විට ඕනි දේවල් අපි ඔච්චරයි කියලා අපි තින් අයින් කරන ගතියක් වගේ තියෙනවත් එක්කනේ. ඉතින් මම හිතුවා ඊට වැඩි දෙයක් තියෙනවද කියලා. මොකද මේ මේක ලොකු විග්‍රහයක් තියෙනවා. ඉතින් ඒ බලන කෘතියෙන් තමයි මම ඒක යෝජනා කළේ. මේ සත්‍යත්වානේ මේ මේකේ මට මිතන් ඒ මුලපෙගේ අර්ථය ඩෙෆිනිෂන් එක දැක්නම මට හිතුණා මේ මේ ඒකෙන් මේ කියන්නේ කොහොමද පොඩ්ඩක් ඉන්න දැන් රාගෙන් රත්තු ඒ වෙස්සෙන් මේක තියෙන දේ මම කියන්නේ රාගෙන් රත් වෙච්ච වෙස්සෙන් රත් වෙච්ච ක්ලේශෙන් තෙත් වෙච්ච ඒ කුසල භාරේ මැඩගෙන සිටි කුසල් සිත් යටපත් කළ ස්ත්‍රී පුරුෂ දෙදෙනෙකුගේ ක්ලේශෙන් සදෘශ වූ දෙදෙනාගේ ධර්මයෙනුයි එකරුණෙන් මෙතුන ධර්මයේ කිනු ලැබෙ කියලා මං හිතුවා. ඒක අපිට දැන් ඒක අවබෝධ වෙන උදාහරණයක් හැටියටනේ වගේනේ. මං වැරදි යටි සම්පූර්ණ මෙතන මට හිතුණා ඒක අවබෝධ වෙනවානේ අපිට දෙය අපි එකලා තියනවා මේ දෙදෙනෙක්ගේ ඒ අවස්ථාවවලදී ඇති වෙන මේ රත් වෙච්ච ස්වરૂපය සහ ලෝකයේ අමත වෙලා රැඳී තුන ආකාරය. ඉතින් ඒ ආකාරයක උදාහරණයක් හැටියට ඒ ආකාරයේ සිතක්ක සත්වයේ සමාන කරනාද මේ තේරුම් ගන්න තමන්ගේ හිත අසත් ධර්මයෙන් ග්‍රාම්‍ය ධර්ම වලින් පිරෙන අවස්ථාවලට කියලා. ඒතර මේ මෙතුණ මේ අමේ වචනය අර උදාහරණයට ගත්තා වූ ඒ ප්‍රබල කාන්තා පුරුෂ එකතු වීමට ඔබට ගිහිල්ලා අපේ සිත් වෙනත් කාම ක්ලේශ කාමෙන් ක්ලේශන් කියන යොමින අවස්ථාවලටත් සම්බන්ධ කරගන්න පුළුවන් අර්ථයක් මෙතන තියෙනවාද කියලා අහන්න හිතුවා සත්‍යස්වාමී. මා හිතන්නේ ඒකෙන් ඔබට යනවා කියලා හිතන්න එපා. නමුත් මතකෙ තියෙන්න ඕනේ මදුපිණ්ඩික සූත්‍රයේ තවත් තැන්වලදී බුදුහාම කියනවා සංඥාවෙන් තොරව කාම සංඥාවෙන් තොරව කාම සංකල්පෙන් තොරව ඒ දෙයක් එන්නේ නැහැ කියන එක මතක තියන්න. ස්පර්ශ කාමයට එන්න බෑ. සංඥාව ඊට පස්සේ ඒක ඇඩික්ෂන් එකක් වෙනවා. ඇඩික්ෂන් කියලා කියන්නේ තමන්ගේ පාලනින්ගේ ගිලිහිල යන දෙයක් බවට පත්. ඒ නිසා තමයි දැන් එකකින් අයින් වෙන්න කියලා කියන්නේ මාර්ගයට එනකොට. නමුත් ඒ මෙතෙන්දි කියන්නේ මොකද ඒක අනිත්‍යෝ දැන් රූපයක් බලනවාට වඩා සින්දුවක් අහනවාට වඩා ඒකේ ඒ ලිංගිකත්වයෙන් එන ප්‍රතිඵල ඊට වඩා දැවිලි සහගත වෙනවා. ඒ නිසා ඒට හේතුව තමයි තනිකම කියන එක. loneliness එකත් එක්ක loneliness වගේම depression එනවා. එහෙම දෙයක් වෙනවා. මොකද මේ කාම භූමින් ඇත්තු කැමති කට්ටියක් එක්කින්ද යුගල කාමයට වඩා කැමති. ඩෙස්මන් මොරිස්ල වගේ පොත් කිව්වොත් එහෙම තේරෙන ඒව බොහොම මේ ඇන්ත්‍රොපොලොජිකලි වගේම ෆිසියොලොජිකලි ඒවා කොහොමද වෙන්නේ කියන එක ඇත්ත විස්තර කරනවා. ඉතින් අපි ඒවට යන්න ඕනේ නෑ. නමුත් අපිට තේරෙනවා එතකොට අනිත් ඒවට වඩා දැන් යෞවනයට එනකොට ඒකත් එක්ක සම්බන්ධ වෙන ගී සින්දු, ඒකත් එක්ක සම්බන්ධ වෙන විරුද්ධ ලිංගිකයන් එක්ක ඒ කට්ටිය හඳින් ආපු ඒලියන්ස්ලා වගේ පේන්නේ. ඒක එන්නේ අහවල් සංස්කෘතියට ගන්න එපා. ඒක ඕනම සංස්කෘතියක. එන්නේ සත්ත්ව ප්‍රජාව අතරත් එහෙමයි තමයි. හාව මෝ දැන් අර බැම්බි වගේ එකක් බල්ලා තියෙනවා නම් අර ඒ වසන්ත කාලේනකොට ඒක කියන අර ඒ වගේ චිත්‍රපටියක් බැලුවොත් එහෙන් තේරෙන කොහොමද ඒක වෙන්නේ කියලා. ඒක ටිකක් ගැඹුරින් බැලුවොත් ඒකින් සයික ඒක අඩු කරන්න එපා. ඒකට අර භික්ෂුන් වහන්සේ නම නිතර කියන්නේ අම්මා තාත්තලා අපිට උගන්වලා තින්නෙත් ඒක ගන්නම කියලා තමයි. ඒක ගත්තේ නැත්නම් අපි අතරමං වෙනවා කියන தത്വෙට දරු අතරමං වෙනවා කියන தത്വෙට තමයි අම්මා තාත්තලා උනත් යොදන්නේ. විශේෂයෙන් කාන්තාවන්ට ඒක ලෝකේ තියෙන தത്വයක් කියලා තියෙනවා. පිරිමින්ට වඩා. ඉතින් ඒ නිසා ඒ ඔය නිදේශේ කියපු ඒ කතාවත් ඒ විග්‍රහ විවරණයත් එතකොට ඒකට කිව්ව අසද්ධම්ම ගාම ධම්ම කියලා කිව්වේ උඩේ ඉඳන් බැලුවාම ටිකක් ඉහළට ගිහිල්ලා බැලුවාම ඒකේ ඒ தත්ත්වය තමයි. හැබැයි ඒක දැනට ඒක නිග්‍රහ කරන්න එපා. ඒතකොට තමන්ට නිග්‍රහ කර ගැනීමක් වෙනවා. ඒකට වඩා ඒ තීක තියෙන අවාසි තත්ත්වෙ දැන් හරියට දැන් ඔය ඇත්ත දැකලා දැන් මේ කාලෙදි වැඩිපුර තියෙනස ගාවයන් මරණ හැටි එළුවන් කුකුලන් මරණ හැටි ඒව දැකලා තියෙනවා. ඒකට පුරුදුනාමේ මරනවා කියන එක ගානක්වත් නැහැ. ඉතින් ඒකට නොවන නිසා තමයි ඒකේ දරුණුකම පේන්නේ. එතකොට අර මාගන්ධිය සූත්‍රය කියනකොට කිව්වා වගේ අර කුෂ්ඨේ තියෙනකොට උණු වතුරයි කහන එකයි සැපයි. නමුත් කුෂ්ඨේ නැතුණා මේකේ ගිනි ඒ උණු වතුරේ තියෙන අවාසි දායකයි කහනවා කියන එකකින් වෙන තුවාලයයි තේරෙනවා කියලා. ඒ නිසා ටිකක් එහාට ගිහිල්ලා කියන කෙනෙක් වෙන්න ඕන මේක. ඒකයි එතෙන්දි කියන්නේ. ඒක අගය කරනවත් කියන්නේ ආධ්‍යාත්ම මාර්ගයන්ක අගය කරනවා කියන එක කරන්වත් එපා කන්දම් කරන්ත. බුදුහාරේ කරලම නැහැ. භික්ෂුන් වහන්සේලාට කියනකොට විතරයි ඒක එහෙම කියලා තියෙන්නේ. මා භාවනා දැනකට ගියාම ඒක තිබුණා මේ. ඒක බොහොම හොඳයි. ඒක බොහොම උතුම් විදිහට මේක පරිපාලනය කරනවා. නමුත් ඒක ඕන කෙනෙකුට ගිහිල්ලා භාවනා කරන්න පුළුවන්. හැබැයි ස්ත්‍රී පුරුෂ යන්ට අඩුම කන්ටැක්ට් එකක් තමයි කරන්න ඉඩ දෙන්නේ බැලීමේ ඉඳලම. කොමාරි හග් එකක් දෙනේවා, තින් අතර දෙනේවා තාන. ඒක තිබුණා ලස්සන මේ කතන්දරයක් විස්තරයක් එක්ක මේ rules and do's and don't do's කියලා තියෙන එකේ තිබුණා මෙහෙම එකක්. මම ඒක හැලට පරිවර්තනය කළා ඒ ඉස්සරෙන්ද පරම සත්‍ය අවශ්‍ය නම් ඊළඟට කියතිමන අවශ්‍යම නම් පරම සත්‍ය කියන්නේ අල්ටිමේට් රියලයිසේෂන් එක ඕනේ නම් අවශ්‍යම නම් මයන්නත් දාලා තියෙනවා ඊළඟට ඒකේ විස්තරය ඇතුලේ තියෙනවා කියලා මේ පරිවර්තනය මම කියන්නේ ඔබ පුරුෂයෙකු නම් ස්ත්‍රීන් ගැවසෙන තැන් මගහැර යන්න. ඔබ ස්ත්‍රියක නම් ඒක ටිකක් වෙනසක් තියෙනවා. ඔබ ස්ත්‍රියක නම් පුරුෂයින් ඒකේ වරහන් ඇතුළු තව දෙයක් වචනයක් තියෙනවා මං කියවයි කියලා අමනා පෙන්ටවා පුරුෂයින් ඒතන තිබිච්ච එක මා කියන්නේ අවිනීත පැවිද්දන් ගැවසෙන තැන් මඟ හැර යන්න දක්ෂ වන්න කියලා අරිස්ත්‍රීන් ගැන කියනකොට කියන්නේ ඒකයි පුරුෂයින් ගැවසෙන තැන් මඟ හැර යන්නට දක්ෂ වන්න කියලා අර පුරුෂයෙකුනම් ස්ත්‍රීන් ගැවසෙන තැන් මඟ හැර යන්න කියනවා ඔබ ස්ත්‍රියක නම් පුරුෂයින් විධින් රැකස් තියනවා අවිනීත පැවිද්දන් ගැවසෙන තැන් මඟ හැර යන්නට දක්ෂවන්න කියලා. ඒක මං අගේ කළා. ඒ අපි කවුරුත් දෙකෙන් සාකච්ඡා කළ නිසා මේ කතාවදි මතක් වුණේ. ඉතින්දී අපි ওই මිගසාලා සූත්‍රය සාකච්ඡා කළා. ඒ ඔයකේ තියෙන ওই කාන්දම් ශක්තිය බොහොම මේ වැඩි. ඒකෙන් තම තන්ත්‍රයානේ කියනවා මේ ස්ත්‍රීත්වය හා පුරුෂත්වය කියන එක විශ්වයේ භාගෙ භාගෙ කියලා half and half තියෙන්නේ කියලා. ඒක පූර්ණ වෙන්න හැමතිස්සෙම එක තෙන්න ඕනේ කියලා. ඒ තන්ත්‍රය වෙනස් විදිහකට ගියා හින්දුත්වයත් එක්ක එකතු වෙලා. නමුත් මේ තිබෙතී ක්‍රමයට ඒක ඊට වඩා වෙනස් මිස්ටීරියල් ක්‍රමයකට ආවයින්. දැන් මාර්පා වගේ ඇත්තෝ විවාහ ජීවිත ගත කරපු ඉහළම ගුරුරුම් බවට පත් වෙනවා. මොකද සමහර ඒවා අයින් කරන්න හැදුවාම අර වඳුරු රැළ එනවා වගේ මේක බලෙන් අයින් කරන්න ගියාම ඉන්නම ඇත්තන්ගේ මැරෙන කොටත් වඳුරු රැළක්ම තමයි ඇතුලේ ඉන්නේ. මම මේ තේරෙන්න කියන්නේ. ඒ නිසා ඒකත් එක්ක හිටපුවා ඒකේ තියෙන අවාසිය දැකලා අයින් වෙන්න හදනවා. ඒක ගැනත් මතකෙ තියෙන්න ඕන. ඒ නිසා ඒ නිද්දේශයේ ඒ කියපු කතාව ඒ කියන්නේ අසත් ධම්මෝ ගාම ධම්මෝ වසල ධම්මෝ දුට්ටුල්ලෝ හෝද කන්තිකෝ ත්‍රාසෝ ධන්දේ සමාපatti කියන කතාව ඇත්ත. ඉතින් ඒකේ ඇන්ගල් එකෙන් බැලුවම මෙහෙම තමයි. නමුත් ඒකට බාධා කරගන්නත් බෑ. හැබැයි ලොකු බාධාවක් කියන එකත් මතකේ තියෙන්න ඕන. ඒක හැලෙනවා හැබැයි. දැන් අර අපි නිතර කතා කරන අර ගෞරවන් ගෞරවණීය ධම්මදින්නාව සහ විසාක ඒ සිටුතුමා විසාක සිටුතුමායි දෙන්න බොහොම සංසාර පෙම්බක් ව්‍යාජීවිතයක් ගත කෙරේ. අන්තයා බුදුහාමගෙන් ධර්මය අහලා ලංකාවේ ක්‍රමයට නැත්නම් ධර්මයේ සම්ප්‍රදාය ක්‍රම අපි කියන අනාගාමී වෙනවා. කියන්නේ රාගයට සහ ද්වේෂයට ආයේ ඒ මනෝහරහ ඉදින්ට අගයක් දෙන්නේ නැහැ යා. ඒ සංඥා එන්නේ නැහැ ඊට පස්සේ. ඒක එන්නේ නැහැ ඊට පස්සේ. දැන් පුංචිම ළමයිගේ හෝමෝන එන්ට කලින් අවුරුදු 4 5 දිත ලිංගිකත්වය ගැන එයාට ඒක දෙයක් නෙවෙයි. ඒක ඉන්නවත් නැහැ ඔළුවට. ඒකෙන් තේන මේ හෝමෝන ආවහම පස්සේ තමයි ඒක ඔක්කොම වෙන්නේ කියලා. අන්න ඒ පුංචි ළමයෙකුට එන මනස වගේ එකක තෙන්ඩ පටන් ගන්න ඊට පස්සේ. හැබැයි ඒක විද්‍යාවත් එක්ක ආවහම සත්‍ය සමාධිත් එක්ක ආවම ඊට වඩා ඉහළයි. එයා දන්නවා එතකොට යආදී නෙවෙයි එයාට සසර බය ඔක්කොම තේරෙන හින්දා. ඒතෝටි විසාක වගේ කෙනෙක් ධම්මදින්නා වගේ ආදරණීය කෙනෙක් ඒ වගේම බුද්ධිවන්ත කෙනෙක් ලෙනක බව ප්‍රතික්ෂේප කර ඊට පස්සේ එතකන් එයතු වුන් සතුටින් සම්මගෙන් හිටියේ. ඉසයිබෝවන් කියන්ට තියෙන දේ තියෙන දෙයක්ට බලෙන් ආයිබෝවන් කියන්න එපා. දැන් එතකොට අපි හිතමු දැන් ඔය ඇත්තන්ගේ දරුවෝ ඉන්නවා, දූලා ඉන්දුව ඉන්නවා. එතකොට ආදන් දුවට ඔක්කොම කරගන්න පුළුවන් කියලා දුවයින් කරන්නේ නැහනේ. අන්න ඒ වයි. එයා රැක බලා ගන්න. එයාගේ මනසෙන් මනසට ආදරය කරනවා. අර ගෞරවනීය ගුරුවරයෙක් කියන මනසට හරියට මේ ඉන්ෆන්ට් කෙනෙක් එක්කට ලදරුවෙකුට සලකන්නේ සලකන්නේ කියනවා. එයා වැරද්දක් කරොත් එයා බිම දන ගාන ගිහිල්ලා වැටිච්ච කේක් කැල්ලක් කන්න හැදුවොත් මිරිස් කරලක් කන්න හැදුවොත් එහෙම දෙන්නේ නැහනේ. ඒ අක්ක කළයි කියලා ඒකට ගර්හ කරන්නේ නැහනේ. ඉව සුද්ධ කරනවා. මේ දැන් ඩයපරෙන් මේ ආයි චූ කරගත්තා කියලාද ගර්හ කරන්නේ? ඇඳේ චූ කරගත්තා කියලා බනින්නේ නැහැ. අනිත් වගේ මනෝත් ඔවගේ දේ කරන මනසත්. මනසත් මේ මේ මේ සිල්වන්ත වෙලා ගියා මෙන්න අලුත් ඩයපරයක් ඇඳ ඩයපරෙන්ද විතරයි ආයි පරිලි ගිහිල්ලා වගේ මනසට තිනවක් ආයි චූ කරගන්නවා වගේ. කරන්න එපා කියනවා මඩ ගා ගන්නම කැමති පොඩි දරුවෙක්ටම තාදරෙන් ආයෙත් හොදනවා. අන්න ඒ වගේ මනෝ මනෝට සලකන්නේ උතුම් ගුරු එක් කියන්නේ. දැන් මං හිතනවා සේ එතන නැ වෙන කොහොද වැඩි උන්වහන්සේත් නිතර කියන දරුවෙකුට සලකන විදිහට සලකන්න මනසට කියලා. ඒස තරවට්ටු කරන්න ඕන තැනුත් තියෙනවා. නමුත් ඒක කෙරෙන්න ඕනේ ආදරෙන්. තවත් කතා කරලා කියන්න මේක අවලස්සන මාතෘකාවක් කියලා මම හිතන් දෙපා. එහෙම නැතුව කතා කරන්න පුළුවන්. සත්‍යත්වයන් මේ ඉතාලියේ මොන කොටසෙම එක ප්‍රශ්නයක් වට කමන්න නැදනේ මේ උබෝ කලහකාරක මෙතුණ කාටි උච්චන්ති ඒ වගේ තියෙන උබෝ බණ්ඩනකාරක මෙතුණක උච්චන්ති උබෝ මස්සකාරක ඒ වගේ උබෝ විවාදකාරක උබෝ අධිකරණකාරක උබෝ වාදිනෝ කියලා උබෝ සල්ලොක්ක ඒ විදිහට තියෙනවා සත්‍යත්වයන් මොනවද මේ මේකින් කියන්නේ උබෝ බණ්ඩ ඒ මොනවද මේ කියන්නේ උබෝ කලහකාරක මෙතුණක උච්චන්ති බණ්ඩන බණ්ඩනකාරක ඒ කියන්නේ මොකද සත්‍යත්වයන් බොහෝම හොඳට පාළි උච්චාරණය කළා හැබැයි උච්චාරණ කෙරේ නැහැ කියන එක කිවි හොඳේ මේ ඒ අර්ථකථනේ ටිකක් වැඩි කියලා මට හිතෙනවා ඇත්තන්ට මේකයි වෙන්නේ උබෝ යත උබෝ කලහකාරක මේ තුන කාටි උච්ඡාන්තයි. අයි දන්න ඒක එහෙම කියන්නේ මන් දන්නේ. මන් දන්නේ අයි ඒක එහෙම කියන්නේ කියලා. මට ඒකට අදහසක් කියන්න බෑ. අයි භස්සකාරක මේ තුන කාටි උච්ඡාන්ත කියලා කියන්නේ කියලා. සත්‍යත්වයන් දැන් අපි මහානිදේශ පාළිය කුද්දකනිකායේ පෞටින්නක් නිසා අපි අපිට ඒක පිළිගන්න සිද්ධ වෙනවා. ඒ වගේම ප්‍රතික්ෂේප කළ හැකි දෙයක් නෙවෙයි සත්‍යත්වයන් නේද? ඒ ඔබතුමා හිතන හැටිනේ. නෑ මම අහනවා සත්‍යත්වයන් මම දන්නේ. මේක සූත්‍ර පිටකේ දෙයක් හැටියට තමයි මම දකින්නේ. මොකද මම සූත්‍ර පිටකේ නමෙන් මිලදී ගත්තේ පොත් සම්භාරයේ තියෙනවා කුද්දකනිකාය කියලා මහානිදේශ පාළි කියලා පොත. ඔව් මහානිදේශ. ඔව් ඉතින් අපි මේ පිටකේ පිළිගන්නවා කියුවන් පස්සේ මේ මම දන්නේ නැහැ මන මොන පොත පිළිගන්නද මොන මොකක් නොපිළිගන්නද කියලා. මොකද පිටකේ කියලා නෑ එහෙම නෙවෙයි. මං කිව්වේ ඒක වැරදි කියනවට වඩා ඇයි දන්නේ ඒක එහෙම කියන්නේ කියලා. එච්චර ගැඹුරට යන්නේ කියලා. මම හිතනවා මෙහෙමයි වෙන්නේ. ඒකෙන් කොහෙන්වත් පිටපණින්ට දෙන්නේ නැතුව ඒ ඩෙෆිනිෂන් දෙන එකකින් කරන්නේ. තොට කොහෙන්වත් පිට යන්න බෑ ඒකට. නමුත් මේ තුන කියලා කියනකොට කියවෙන්නේම ද්වයන්ද්වේ සමාපatti කියන කර මේකේ ඒක වචනේ දිනනවාද? මේ තුනේ කියන්නේ මේ ලිංගිකත්වයෙන් එකතු වීම. මේක වාක් කියනවා. බුදුහාඳුර සත්‍ය මේ තුනේ කියවා කියති. බුදුහාමුදුරුවෝ හතෙන් මයින් වෙනවා කියලා කියන්නේ හිත අඩු යන හිතන්නේවත් නැහැ කියන කන්තෙන් ප්‍රාර්ථනාවක්වත් නැහැ කියන්නේ. ඒක වෙන භික්ෂුවකකින් අහන්න මං හිතව වැරදි. කල්යාණ මිත්‍රාගෙන් තමයි ඒක අහන්නේ කයි. දැන් සතිපතා අපි යන ඉතුරු කොටස වගේ ගියොත් එහෙම දැන් ඉතුරු ඒ එක තැනකින් කරනවා දැන් ස්පොට් වෙගමු සික්කාපද ගැන කියනකොට තියෙන කොටසෙන් සූත්‍රය අසලාගෙන ඉවත් වෙනවා. මයිතනේ හතරවෙනි එකේ නේද? ඒතම්පි දිස්වා සික්කේත කියනකොට සත්‍යත්වානේ මේ මේ ත්‍රිවිධ ශික්ෂාවේ මොනේ එක මෙන්නේ කියලා මෙතන තියෙන්නේ මේ ඒ කාරණාව ගැන මම අනික් කල්ලා මෙතනදී ඔබ වෙනත් සත්‍යත්වානේ මොනන් ටික සත්‍යත්වාවේ සතරු නිසා විතරක් වෙලා මේ හොඳයි මම දිලරුක් මහත්මයා රෙමෙන්නම් දිලරුක් මහත්මයා ඒ කාරණාව සම්බන්ධයෙන් ඔබතුමාට එකතු වෙන්න මම ආරාධනා කරන්න අවසරයි සත්‍යජිතමනි කල්යනා හැමිත්‍රෙන් හැමදෙනාටම තෙරුවන් සරණයි. ඒ කාරණේ ගැන නම් මට අදහසක් නැහැ දලුවත් මහත්මයා කොහෙත්ම ප්‍රශ්නේ සමානයි කියන්නේ මේ ත්‍රිවිධ ශික්ෂාවේ ඉක්මන කිව්වන් පස්සේ ඒක කුමක්ද කියලා අදහසක් නැහැ කියලාද කියන්නේ? ඔව් ත්‍රිවිධ ශික් මම දන්නේ නම් ඉතින් ඔය පසිත පද 5යි 8යි ඒ වගේ තුන කිව්වහම ඉතින් කොයි තුනද කියලා මම නම් දන්නේ නැහැ දලුවත් මහත්මයා. එතෙන් දෙ කියන්නේ ඔය සීල සමාධි ප්‍රඥා ඒ තුන දෙ ශිෂ්ටාවන් ගැන ඔය ටික ගැන කියනවා. ආ ඒ ගැන ටික කතා කරන්න කියන්නේ. ආ හොඳයි අවසරයි සත්‍යජිතමනි. ඔව් ඉතින් මං හිතන්නේ ඒක ගැන ඉතින් කොහෙට කතා කරන්න කියලා මට ඔළුවට එන්නේ නැහැ. ප්‍රශ්නයක් වශයෙන් ආව සත්‍යජිතමා අදහස් කරපු දෙයක් මේ දැන් අර එක තැනකදී සත්‍යජිතමා සඳහන් කළා දැන් අර මේ ඒ භාවනා වැඩසටහනකදී සඳහන් වුණා කියලා පිරිමි ඒ ඉන්න තැනක ගැවසෙන්න එපා ඒ ආදිවාසීන් දැන් ඔබතුමා පිට දැන් අර නිවාප සූත්‍රය කියලා සූත්‍රය සාකච්ඡා කරා දැන් සති 30 පිට උඩදී එතනදී අර දෙවෙනි කොටාසයේ ඒ කට්ටිය ඒ වගේ නේද සත්‍යජීතමලි හැසිරුනේ දැන් අර මේ මේ අපි ওই පැත්තටවත් නොගින් කැඩයකට ගිහිල්ලා ඉමු කියලා අන්තිමට එයාලට ඒ ඒක ඒක ගැලපෙන්න දේවගේ ඒ වගේ දෙයක් එහෙමුණොත් අවසානයේදී තමුන්ටම ඒකේ පාලනයක් නැති වෙලා ඒ අවසානයේදී ඒ පැත්තට යවෙන්න පුළුවන් සත්‍යදමනි ඒ අවබෝධයක් නැතුව ඒ විදිහට කරන්න ගියොත් තෙරුවන් සරණයි. ඔව් එතෙන්දී ඒ ආයතනයේ නීති රීතිය ගැන කියන්න ගිහලා ලස්සනට කියලා දෙන්නේ. නමුත් ධර්ම ගන්නන ගුරුවරු ඒව ධර්මානුකූලව කියලා දෙනවා. ඒව ධර්මානුකූලව කියලා දෙන්න උතහනම් කළා නෑ. එතන එන්නම බොහෝ විට මේ විශ්වවිද්‍යාලේ යන වයසේ ඉන්න තරුණ තරුණියන් වැඩි හරියක් එතන සම්බන්ධ වෙනවා. මේ තින්දි හුඟක් වෙලාට කියන්නේ ඒකෙන් අයින් වෙන්නේ කටිර අර මේ දැන් මේ වගේ රටක හග් කරන එක අතට අත දෙන එක ඒකට කතා කරන ඒවා සාමාන්‍ය දේවල්නේ ඒවා හියුමන් රයිට්ස් කියලා ඒවගේ අයින් වෙන්න කිව්වොත් එහෙම ඒවට විරුද්ධව කතා කරනවා. ඒ නිසා තමයි මම හිතන හැටි අපි වෙන ඒ පාලන තන්ත්‍රෙන් ඇයි එහෙම කියලා ඒක ලස්සනට කියපු නිසා එතෙන්ද කියන්නේ. එතෙන්දි කියලා තිබුණේ මගහැර යන්න කියලා. අවොයිඩ් කියන අදහස කිව්වේ. ඒ කියන්නේ අපි හිතමු කාන්තාව පිරිසක් ඒ ගඟක් අද්දර තියෙනවා ඒ මේ ලස්සන්ට ගල් විශාල පර්වත වාඩිලා ඉඳ තැන් තියෙනවා. අපි හිතමු එතන ඔක්කොම කාන්තාවන් නම් එතන යෝග කරන්න එකතු වෙලා කතා කරන්නේ හරි ධර්ම සාකච්ඡා හරි අවුත් අපින්න හරි එතෙන්ට අනේක නතර කරන්න. ඒ වගේ දේවල් එතනින් කියවෙන්නේ. එතු දිස්ත්‍රියන්ට විශේෂයෙන් කියනවා ගැවෙසෙන තැන් මගහැරයන්ට දක්ෂවන්න කියලා. මොකද සමහර විට යැතු බය සැකෙන නිසා වල්නරබිලිටි එක වැඩි ඒ ස්ත්‍රී භාව රූපාවහම. ඒ නිසා ඒ වල්නරබිලිටි කවහම එකට්ටිය සිකියුරිටි බලාපොරොත්තු වෙන එකයි එකට්ටිය හැමතිස්සෙම මේ ස්වාම පුරුෂෙක් නැත්තම් කෙනෙක් එක්කින් හදාන්න ඒ රැකවරණ තියාගන්න. ඒ නිසා තම දක්ෂ වෙන්න කියන්නේ ස්කිල්ෆුල් වෙන්න කියලා එතෙන්ද කියන්නේ. ඒ ලස්සන වචන පාවිච්චිලා තියෙන්නේ එතන පර්ම සත්‍ය අවශ්‍ය නම් අවශ්‍යම නම් එයින් කියන්නේ මේ දෙන්නත් මාරයා හොඳ අඳ අදහසක් ඒක ආවේ. තිච්චර දුර ඒ කට්ටිය ගිහිල්ලා නැහැ. නමුත් ඉතින් ආයතනයේ තියෙන ගෞරවය රැකගන්න එතන මේ නීති හදලා තියෙන්නේ කියලා මට හිතුනේ. නමුත් ඔබත් මේ නිවාප සූත්‍රයේ කියපු කතාව අපි දන්නවා හොඳට මේක හරි කියලා. ඒතකොට දිඩ ඉරකඩ වැඩි. ඒතකොට බුදු සරණයි. දැන් පැහැදිලි වෙනවා සත්‍යීතුමනි ඒකේ අවස්ථ ඒක කන්ටෙක්ස්ට් එකට. ඔව් ඒ ලස්සන කතාවකුත් එක්ක තමයි ඒක කියන්නේ. හැබැයි එතන පාලනේ ඉන්න අය බොහොම මිත්‍රශීලී. නමුත්තර මේ රටේ ඇත්තන්ට ඒක ලස්සනට කියලා දෙන්නත් ඕන නැත්නම් ඒ ඇත්තන් ඒවට විරුද්ධ වෙනවා. ඒ නිසා බුදු සරණයි. බුදු සරණයි සත්‍යීතුමනි. දල්වත්ත මහත්මයා ඉතින් අහපු දේ ඒක ගැන විශේෂ අදහසක් නැති වුණ ඉතින් මම හිතන්නේ ඒක බොහොම අපි කල්‍යාණ මිත්‍ර හැම දිනටම සාමාන්‍ය වශයෙන් අවබෝධයක් තියෙන දෙයක් කියන නිසා මට වුණත් දල්වත්ත මහත්මයා ඒක අදහස් කරේ වැඩිපුර කරුණු ගැන නම් කියන්න නම් මම දන්නේ මේ ඒ කියන්නේ වැඩිපුර කරුණු කියන්නේ දැන් අපි දන්නවා දැන් පංචශීලය කියුවාම දැන් අපිට ඔය අද කතා කරපු මාතෘකාව ගත්තාම දැන් පංචශීලය වශයෙන් ඒ එක ශික්ෂා පදයක් තියෙනවානේ කාමී සුමිච්ඡද ඉතිහාය යනවා කියන්නේ ඒතර පංචශීලවත් රකින්න නැති. ඉතින් මේ වගේ කෙනෙක් ඒ වගේ පැත්තක් ගැන කතා කරන එක මම හිතන්නේ එච්චරම අපිට මේ වගේ සබාවක දිච්ච තේරුමක් තියනවද කියලා මට දන්නේ නැහැ. ඉතින් ඊට එහා දැන් ඔය අපි භාවනා වැඩසටහන දැන් අර සත්‍යතුමක් වගේ භාවනා වැඩසටහනකට අපි සම්බන්ධ නම් ඒ වයින්ුත් ඇත්තල. මොකද ඒවා අපි හොඳටම දන්නවා ඒ වයින් අර හිතේ සැනසෙන්නේ පැත්ත නෙවෙයි අනිත් පැත්තයි වැඩි වෙන්නේ කියන එක. ඒක නිසා මම හිතන්නේ මේ භාවනා වැඩසටහනකට වගේ ගියාම අපි වයින් වල කියලා අනිත් කාම පැති වෙන තුල කියලා පුළුවන් තරම් මොකද අපි අර සිත සමාධි වෙනවා නම් ඒව සෑහෙන අඩු වෙන්න ඕනේ. ඒ වගේ ඇත්තටම සිටිවිලි අඩු ගානේ මම වැලකුණත් ඊට පස්සේ ඒවා හිතට එන එක නතර වෙන්නේ නැති නිසා. ඉතින් මම හිතන්නේ එහෙම තත්ත්වයකදී තමයි කියලා. ඉතින් ඒ ටික තමයි කියන්නේ තියෙන තෙරුවන් සරණයි. ඔබතුමා මට හිතෙන්නේ මට ඔබතුමාගේ ওই කතාව කියනකොට හිතුනේ ඔබතුමා තව මේකේ විශාල පරාසයක් වගේ ඉදිරිපත් කරන්න උත්සාහ කරනවාද කියලා. මොකද අද වෙනකොට මේ ක්ෂේත්‍රවල විශාල වශයෙන් විවිධ පැටි වලට යන්න පුළුවන්. ඉතින් අපි නම් වදන්නේ නැහැ දලුවත් මත තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. ඔබ තුමා අන්තිමට කිව්ව කාරණා යම් කිසි මාර්ථකට හරි අතර මොකද මේ සමාන දැන් ඉතින් අපි දැන් අවුරුදු ගාසර ගණනාවක් තිස්සේ මේ කාර්යය කරනවානේ ඉතින් පොත්පත් අත ගමන් එක එක කියවනවා. ඉතින් බොහෝ විට අපි අර මුල තියෙන පේනකට තියෙන අදහස පමනක් අරගන්නවාද කියලාත් හිතෙන නිසා තමයි මේ අපි සූත්‍ර පිටකේ පොත්පත් අරගෙන කියවනකොට ඒ අහුවෙන තැන් වලින් ටිකක් ගැඹුරට යන්න පුළුවන් කියලා හිතන දේවල් ගන්න. මොකද අපිට එහෙම කතා බහ කරන කල්යන් මිතුරුතුර සමානට හම් වෙනවනේ. එහෙම ඒ ඔස්සේ සත්‍යතුමානි මෙතෙන්දී අර මේ එම මම අර ඒතම් පිළිස්වාසිකේත මෙතුණ නම් ඒකේ පදේ ගත්තේ මේ අහන්න මේ මොකක්ද එකෙන් කියවෙන්නේ කියලා. මම ඒක කියවෙන දේ කියලාම මේ එහෙනම් අපි කියන සාකච්ඡා කරමු ටිකක්. මොකද සත්‍යතුමා එකතන මතක කළා ඇත්තටම මේ තමන්ගේ ඒකායන පරමාර්ථයම මේ සංසාර ගමන කෙරවර කිරීම නම් වගේ අර්ථයකින් යමක් එන්නේ ඒකම පරමාර්ථකට ගත්තම නම්නේ අපි මේ කර්තව්‍ය මැච් එක කරන්න ඕනේ. ඉතින් එහෙම වයිට නම් මේ ඒ සික්කේත කියනකොට මේ පොතේ මේ අර්ථයක් වෙන මෙතනදී අදි සීල ශික්ෂා, අදි චිත්ත ශික්ෂා, අදි ප්‍රඥා ශික්ෂා කියලා තියෙන්නේ. එතකොට මේ අදි සීල ශික්ෂා කිව්වන් පස්සේ මේ ශාසනයේ මහානතම සිල්වත් වේ ප්‍රතිමෝක්ෂ සංවරයෙන් සංවර වූයේ ආචාරයෙන් සහ ගෝචරයෙන් යුක්ත වේ අල්පමාත්‍ර අකුසලේ බය දක්නා සුළු වූයේ ශික්ෂාපදයන් සමාදන්ව හික්මෙයි ශුද්ධ සීලස්කන්ධය මහා සීලස්කන්ධය යන සීලේ කුසල ධර්මයන්ගේ ප්‍රතිලාභයට ප්‍රතිෂ්ඨාය ආදීය චරණය සන්නමය සංවරය ප්‍රමුඛය පූර්වාංගමයි මෝ අදි සීල ශික්ෂාවේ කියලා තියෙනවා. අනිත් ඒවාත් ඔයගෙම ගැඹුරු අර්ථකථන තියෙනවා. ඉතින් මට හිතුණා මේවා ඉතින් අර සම්පූර්ණ කවරේජ් එකක් තියෙනවනේ. ඒ කියන්නේ ෆුල් කම්ප්ලීට්නස් එකක් ඒ සෙන්ටර්ස් වල තියෙන නිසා අපි සීලයක් කම්ප්ලීට් නොවෙන්නේ මේ අර කම්ප්ලීට් ගතියවත් ගතිය අපි දන්නේ නැති හින්දා කියන්නේ මම දන්නේ නැති හින්දාද කියලා. ඒ නිසා තමයි මම ඒ ටික වැඩිපුර දැනගන්න මේ ඉස්මතු කරන්න උත්සාහ කරේ. ඉතින් අනිත් අදිචිත්ත අධිපඥා වලටත් ඒ වගේ ගැඹුරු කොටස් දෙයක් තියෙනවා. ඊට ඉස්සෙල්ලා අදි සීල ශික්ෂා ගැන පොඩ්ඩක් කතා කරමු කියලා මම හිතුණා. සත්‍යය තමයි එක දැනගැනීම සඳහා මම පොතේ තියෙන දේ ඉතින් පොතේ තියෙනවා මම දැක්කනේ. ඒ දැක්කට මට ඉතින් මේක හරියටම තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මම කැමති කතා කරන්නේ අහගන්න. හොඳයි. මම යොමු වෙනනම් සේන මහත්මයාට ඊට පස්සේ සත්‍යතුමා ළඟ වෙන්න මම කවුරු අනිත් එක. සේන මහත්මයා ඔබතුමා ළඟ වෙන්න මේ අදිශීල ගැන මම කිව්වා මේ පොතේ තියෙන දේ මේ සම්බන්ධයෙන් අපිට ටිකක් දැනගැනීමේ පරමාර්ථයෙන් යමක් එකතු කරන්න ඊට පස්සේ සත්‍යතුමා ළඟ යමු කරමු. තෙරුවන් සරණයි. ඉතාම මේ සූක්ෂම සූත්‍රයක් අද දේශනා කළේ සත්‍යතුමා ඉතාම හොඳින් ඒක තේරුම් කරලා දුන්නා. මේ අදිශීල කියන එක මේ සීල කියන එක නම් මට තේරෙන්නේ හික්මෙනවා කියන එක. එතකොට හික්මෙන්නේ මොකද්ද කියලා බලුවාම හික්මෙන්නේ අපේ වචනත් ඒ වගේම ක්‍රියාවලුත් තමයි අපිට හික්මෙන්න තියෙන්නේ. එතකොට මේ අදිශීල කියන එක කියන්නේ දැන් ඒක ඉතා අදි කියන එකෙන් තේරෙන්නේ ඉතා හොඳින් කරනවා කියන එකයි මම තේරුම් අරගත්තේ. දැන් මෙතන මේ ගාථාව හැටියට කීර්තියත් නැති වෙනවා පිරිහෙනවා මේක දැකලා මේ මෙතුනේ නැති කිරීම පිණිස හික්ම වෙන්න කියලා කියනවා. එතකොට මේ මෙතුන ධර්මය කියන එක මේ ක්‍රියාවට ඉස්සෙල්ලා ඇති වෙන්නේ ඒකේ සිතේ ඇති වෙන්න ඕනේ මේකට තියෙන එක්සරා ආසාවක් නැත්නම් බැඳීමක්. මේ බැඳීම නැති වෙන විදිහට ඒ කය තමුන්ගේ ක්‍රියාවන් අඩු කරගෙන ඒ කියන්නේ ඒකට ඒ පැත්ත බලන්නේ නැතුව ඒ පැත්තට හැරෙන්නේ නැතුව එයාට ආශ්‍රයයක් නැතුව ඒ වගේ මෙයාට කතා කරන්නේ නැතුව ඒ විදිය හික්මීමක් හැටියටයි මම මෙතන දකින්නේ. එතන මේ හික්මෙන්න දැන් මෙතනට ගැලපෙන විදිහට හික්මන එක එක විදිහට හික්මෙන්න පුළුවන්. දැන් මෙතන හික්මෙන්න නම් දැන් පිරිමියෙක් විදිහට නම් හික්මෙන්නේ ස්ත්‍රියක් ඉන්න තැනකට යන්න ඇති වෙන්නත් ස්ත්‍රියන් හා සම්බන්ධ කතා නොකිරීමත් පරිස්සම් වෙන්න ඕනේ. කතා කරන්නම සිද්ධ වුණොත් යන්නම සිද්ධ වුණොත් ඒකටත් එක ඒක ඒකටත් යම් කිසි දෙයක් හරියට අර ගාඩ් එකක් හදාගන්නේ සමහරු කියන්නේ මීමැස්සු කඩන්න යනකොට මීමැසි ගාඩ් එකක් දානවා වගේ එතනට යනකොට ඒ විදිහ ගාඩ් එකක් දාගෙන යන්නේ කියන්නේ ඒක තමයි සික්කත කියලා මං හිතා මං තේරුම් ගත්තේ. යම් කිසි ගාඩ් එකක් තියාගන්න ඕනේ තමුන්ගේ මේකෙන් බේරෙන්න කියන එක. ඒකයි මේකෙන් මට තේරුනේ. තෙරුවන් සරණයි. තිරුවන් සරණයි. දැන් ඇහෙනවද දලොත් මහත්මයා? ඔව් දැන් හොඳින් ඇහෙනවා. හොඳයි. කතා කරන්නද එහෙමනම්? ඔව් ඔබතුමීටත් පුළුවන් නම් අපිට ඒ කොටස ගැන කතා කරන්න. අපි දැන් ඉන්නේ මාතෘකා කොටස අධිශීල ශික්ෂා කියන කොටස. ඔව්. තිරුවන් සරණයි. සත්‍යජිතුමාය තුළු කල්යනා මිත්‍ර හැම දිනාටම ඇත්තටම මේ සූත්‍රයට අනුව සත්‍යජිතුමා විග්‍රහ කරා එක තැනක මේ මොකකටද මේක කරන්නේ මේ අල්ටිමේට් ගෝල් එක ගැන කතා කරන්න අවශ්‍ය බවක් වගේ තේරුණා. නමුත් දලොත් මහත්මයා අහපු අධිශීල ගැන අපි කතා කරද්දී ඇත්තටම අපි මේවා හුඟක් පටලව ගන්නේ අපි මේ ලෞකික ලෝකෝත්තර දෙපැත්තම එකට කලවම් කරගෙන හිතනකොට කියලා හිතෙනවා සත්‍යජිතුමනි. මොකද මේ සීලය කියන එක අපි දන්නවා ක්‍රමක්‍රමයෙන් වැඩෙන්න අරින්න ඕන දෙයක්. ඒක තේරුම් අරගෙන පංචශීලය අෂ්ට අපි පොයට සමාදන් වෙන අෂ්ටාංගික සීලය එහෙම නැත්නම් ආජීව අට්ඨමක සීලය ගිහියන් වෙනුවෙන් පනවල තියෙනවා. ඒ වගේම සාමනීර සීල, දස සීල ආදී වශයෙන් කෙනෙක් ඒ භික්ඛු භාවයට එහෙම නැත්නම් අභිනික්මන තත්ත්වයට ආවට පස්සේ අවශ්‍ය වෙන ඒ විදිය සීලයක් පනවල තියෙනවා. එතකොට අර ගිහියන්ට තියෙන සීලයත් පැවිදි කෙනෙකුට තියෙන සීලයත් අතර වෙනස අපිට තේරුම් ගන්න ඕන කියන එකත් හැඟෙනවා. මොකද සමහරක් වෙලාවට අපි ගිහිය විදියට පැවිදි සීලය රකින්න ගිහිල්ලා ගිහි ජීවිතය නාස්ති කරගන්න ගමන ඒක ඒ හේතුව නිසාම නිවන ඈත් වෙන බවක් වක්ලට් කතා කරනකොට දැනගන්න ලැබෙනවා. ඉතින් අදිශීල ශික්ෂාව කියන එක කොතනටද මේක ගැලපෙන්නේ කියලා අපි හිතුවොත්, ඒක අපි තේරුම් ගත්තොත් මේ ලෝකයේ තුල ජීවත් වෙන අපි යම් කිසි විදියකින් අපි ඒ සත්‍ය සොයාගෙන යන අවස්ථාව, ඉතින් අපි දන්නේ කොයි වෙලාවක අපට අවබෝධයක් එයිද මේ ලෞකික භවෙන් ලෝකෝත්තර පැත්තට කියලා. එවැනි තත්වයකදී ඒ සීලේ ඉබේම තමාටම තේරෙනවා මේ දේ කරොත් මේ තත්වේ නැති වෙනවා, මනසේ මේ තත්වේ පවත්වා ගන්න බැරි වෙනවා. ඒ আদি වශයෙන් තේරුම් අරගෙනම සීලේ আদি සීලයක් බවට පත් වෙන්න ගිහියෙකුට පසු කාලයකදී පුළුවන් වෙනවා කියන හැඟීම තමයි තියෙන්නේ. ඒකම ඇයි ඒක අවශ්‍ය වෙන්නේ කියලා දැන් සත්‍යජිතුමා අපිට එක තැනකදී පැහැදිලි කරා. මේ සියල්ල පටන් ගන්නෙ සංඥාවෙන් කියන එක. අපි අද සූත්‍රය ගැන නිකමට පොඩ්ඩක් මතක් කරලා බැලුවොත් ඒ ගැන අපිට කියලා දෙන්න අවශ්‍ය නැහැ. අපි දන්නවා එතුමයි විස්තර කරන්නේ මොකද්ද කියලා. අපි තේරුම් ගන්න උත්සාහ ගත්තොත් අපේ අල්ටිමේට් ගෝල් එකට, නිබ්බාණයට මේක කොහොමද අපිට බාධා වෙන්නේ කියලා එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ ඇයි තථාගතයන් වහන්සේ මෙහෙම කිව්වේ. එහෙමනම් ඒ මම හිතනවා අපිට ඒ සත්‍යජිතුමා අපිට පැහැදිලි කරගෙන ආපු ඒ සංඥාවෙන් පටන් ගන්නවා කියපු කාම සංඥාවක් නැතුව මේ දේ සිදුවෙන්නේ නැහැ කියන පැත්තයි කියන්නේ. අපි මනසට හිත යොමු කරොතින් අපිට ඒ පැත්තටයි අපිට මේ හිතන්න අවශ්‍ය කියන එක වගේ තමයි තේරුම් ගත්තේ. මොකද කොහොමද මේ සංඥාවක් මේ විදියට ආවහම ඒ සංඥාව නිසාම අපි දන්නව කොහොමද මදුපිණ්ඩික සූත්‍රයේ තුමා අපිට කිව්වා හිතන්න කියලා. ඒ කොහොමද මේ සංඥාව වැඩි දියුණු වෙන්නේ, කොහොමද මේ සංස්කරණයන් පටන් ගන්නෙ, කොහොමද මේ සංස්කරණ නිසා හිත වල්මත් වෙන්නේ කියන ඒ ටික අපිට මතක් වුණොත් අපි දන්නවා ඒ தත්ත්වයටපත් වෙන මනසකට නිවන ඇතයි. කිසිම විදියකට නිවනක් ගැන හිතන්න බෑ. ඉතින් ඇයි මෙහෙම තථාගතයන් වහන්සේ කිව්වේ යම් කිසි කෙනෙක් මේ සසර බිය දැකලා මෙහෙම මේ අල්ටිමේට් ගෝල් එක එහෙම නැත්නම් නිබ්බාණය සොයාගෙන යනවා නම් අපිට තියෙනවා ක්‍රමක්‍රමයෙන් හලන්න අවශ්‍ය දේවල්. ඒ ඇයි කියන එක උන්වහන්සේ කිව්වා අපිට. ඒ නිසාම තමයි අර විදියට කිව්වේ ගැහණු කෙනෙක් නම් මේ විදිහට පවතින්න, පිරිමි කෙනෙක් නම් මේ විදිහට පවතින්න බලන්න. එහෙම කිව්වේ මේ සාමාන්‍ය පෘථග්ජනයට නෙමෙයි. මේ සංසාරේ බය දැකලා නිවන් සොයාගෙන යන අයටයි. ඒ මොකද උන්වහන්සේම කිව්වේ නිවනට මේක බාධාවක්. නිවනට බාධාවක් වෙන්නේ කොහොමද කියලා හිතුවාම හිතට ආවේ අර සංඥාව තමයි. මේ මෙවැනි සංඥා. මොකද අපි දන්නවා නිවන යම් කිසි කෙනෙක් සාක්ෂාත් කරන්න නම් මේ සංඥා අග්‍රයට යන්න තියෙනවනේ අපිට. මේ සංඥා අග්‍රයට යන්න නම් අපි මේ සංඥා බොහොම ග්‍රාම්‍ය දේවල් මේව බොහොම පහු කරලා යන්න තියෙන ගමනක් තියෙනවා. එහෙමනම් අන්නේ ඒ පැත්ත අපි හිතුවොත් කොහොමද මේක නිවනට බාධාවක් වෙන්නේ, මෙවැනි සංඥා වලින් මොකද වෙන්නේ, ඒ ආදී වශයෙන් අපිට කල්පනා කරන්න පුළුවන් වුණොත් මට හිතෙනවා ඇයි තථාගතයන් වහන්සේ මෙවැනි දේශනාවක් කරන්න ඇත්තේ කියලා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මම ගෞරවයෙන් සත්‍යත්වයට වෙන සත්‍යත්වාණි අපිට අධි සීල ශික්ෂා කියන කොටසේ මේ මට ඕන නම් ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්ත වෙන්න අල්පමාත් අකුසලයේ බය දක්න සුළු වෙන්න සත්‍යත්වමානි ඒ පිළිබඳව පොඩ්ඩක් අවධානය යොමු කරලා දෙන්න ඉස්වන්සර්. තථාගතයන් වහන්සේට නමස්කාර වේවා. සම්මා සම්බුද්ධ සරණයි. අපි අම්බත්ත සූත්‍රයේ සති දෙකක් තුනක්ම සාකච්ඡා කළා. අප්‍රේල් මාසේ අගයි මැයි මාසෙ මුලයි. ඒකේ ඔය චූල සීල, මජ්ක්‍ධිම සීල, මහා සීල හැටියට යන හැටි කතා කළා. ඒවා හුඟක් තියෙනවා. උපසම්පන්න කියන්නේ ඒ කියන්නේ පරම සත්‍ය අවබෝධය සඳහා මුළු ජීවිතේම කැප කරපු කෙනෙකු නම් කැප කරන කෙනෙකුට ඒ ඔක්කොම අවශ්‍ය වෙනවා. එතකොට තොරද එක්තරා සමාජ කොටසයක් හොඳ හෝ නරකෝ කියන එක තියන් දෙපා දැනට අපි ආර්ය ශ්‍රාවකයන් බවට පත්ලා කතා කරොත් අධිශීල සික්ඛාව කියලා කියන සාමාන්‍ය සීලෙ අපි දන්නවා ඉන්ද්‍රිය සංවරයේ තියෙන්න බෝන මේ වැඩේ කරන්න. එහෙම නැත්නම් දැන් අර කල්යාණ මිතුරියක් කිව්වා වගේම ඒ බුදුහාර මතක් කරපු හැටියට ඒක සංඥාවල් වැඩි වෙන ඉන්ද්‍රිය සංවරයේ නැති වුණොත්. ඒව හොල්මන් කරන්න පටන් ගන්නවා සංඥාවල් ඔළුවේ නිසා තමයි යගෙන් අයින් වෙන්නේ. ඉන්ද්‍රිය සංවරයේ තියෙනවා. ඊට පස්සේ ටිකක් මේචල් කරන්න ඕන. ඒ සතම අටාංග සීල කියලා කියන්නේ ඒකයි. එතකොට ඒකෙදි විකාල භෝජන ආයනවා. ඒ කියන්නේ දිව අපි දන්නවා ඒක දිව කොච්චර කැමතිද රසයට කියලා. ඔය ලිංගික කාමයේ වගේම දිවත් ඒකට හරි කැමති. ඔය ડિප්‍රෙෂන් එකක් එක්ක එන්නේ ෆුඩ් තෙරපි කියලා කියන්නේ ගොඩක් වෙලාවට කම්මැලි වුණාම කන එකයි කරන්නේ මොනවාහක් කන්න කැමති. සීනි වගේ තෙල් වගේ ජාතක කැමති චොකලට් කන්න, එහෙම නැත්නම් පොටේටෝ චිප්ස් කන්න, මොනවා හරි මුරුකු කන්න, බඩේ කන්න වගේ දේවල් වලට කම තෙල් බදුම් කන්න කැමැත්තක් දක්වන එක ඕනම මනුෂ්‍යතා තාලයක තියෙන්නේ. ඒක මේ ලංකාවේටවත්, තායිලන්තය ආයතවත් විතරක්වත්, එහෙම නැත්නම් අප්ගිනිස්ථානය ආයත නැත්නම් ඇලස්කාවේ ආයත විතරක් නෙවෙයි තියෙන්නේ. හැමතැනම තියෙන જાතිය. ඒ පොදුත්වය ගන්න ඕන. ඒ නිසා ඉන්ද්‍රිය සංවරය අවශ්‍යයි. එතකොට චූල සීල කියනකොට තියෙන එක එනකොට භික්ෂුන් වහන්සේලා කොහොමද පටන් ගන්න ඕනේ මුලින්ම? කොහොමද පටන් ගන්නෙ? සත්ඝාතනින් ඇඟලා බොරුවෙන් අයින් වෙලා මෛත්‍රියෙන් අයින් වෙලා ඒවා ඒ භික්ෂුන් වහන්සේලා තියෙන අදි සීල සික්කා වෙනකොට එහෙම එන්නේ. දැන් විවාහ වෙච්ච ඇත්තන්ට ඒක නැතිව සා තමයි උපෝසතයක් කියලා තියෙන්නේ. අටවෙනි සීල අට සීලයක්. ඒ කියන්නේ පහ අට කරගන්නවා. එතකොට අර රැයට කනවා කියන එක විතරක් නෙවෙයි, එතනින් මෙහාට වෙන රැයට මා කැමෙන ඩිනර් කියනකම් තව තියෙනවානේ මේ ස්නැක් ගන්නවා තියෙන ඒවා පවන් අතර වෙනවා. ඒකේ නතර කරන්නේ අර බුදුහන්ට ආදරෙන් තමයි සීලය කරන්නේ. නමුත් ඒකෙන් වෙන්නේ ඔය ඉන්ද්‍රිය කියන එක මට්ටු කරගන්න හදනවා. මේ ඉන්ද්‍රිය කියන එක ඉල්ලා සිටිනවා. මුළු සෛලම ඉල්ලා හිටිනවා මේ කණ්ඩේ කියලා. එතකොට බුදුහන් තාර්කින්ස නැහැ. මම බුදුහාර කියවා මේක මෙහෙමයි. එනිසා මම ඒක කරන්න. එතකොට තුන්වෙනි එකත් එහෙම මේ තුන අර මොකද කාමේසු මිච්ඡාචාරා කියන එක වෙනුවට අබ්‍රහ්මචාරියා කියන. ලිංගිකත්වෙන් අයින් වෙන්න කියලා. 2009 දී කියනකොට ඒක මේ ඔඩියෝ එක පටියස් මකලා තිබ්බා. ඒක ඒ තරම් ඒ කාලේ බය ලිංගිකත්වය කියලා කියනකොටම දැන් බොහොම දියුණුවෙන් බොහොම හොඳයි කියන කතා කරන්නේ. එතකොට ඊළඟට එන්නේ බලන්න කොච්චර හොඳද කියලා ඊළඟ එන්නේ නච්ච ගීත වාදිත විසුක දස්සන. එතකොට ඔය ඕන නැටුම් ගැයුම් වෙන් දැන් තියෙන එක එක දැන් නාට්‍ය මොනවද මූවි වල තියෙන ඇක්ෂන් මූවි තියෙනවා, රොමැන්ටික් මූවි තියෙනවා, කොමඩි තියෙනවා, ඒ ඔක්කක්වත් බලන්න ඊට පස්සේ. ටීවී එක දැම්මොත් ඒ මොකක්වත් බලන්නේ ඒකට යන්නේ නැහැ. ඒකට ආයිබුවන් කියනවා. මොකද මම ඒ කෙනෙකු බවට පත් වෙනවා. ඒක අභිනන්දනය කරනවා. ඒ නිසා ඒ අභිනන්දනය කරනවා කියලා කියන්නේ මම ඒ කෙනෙක් බවට පත් වෙනවා. දැන් පිරිමියයි බොහෝ විට ඒකයි කැමති ඒ ඇක්ෂන් මූවි බලන්නට බොහෝ විට. මොකද ඒ කට්ටිය හැටි අර බුදුහාඳු කියන්නේ පුරුෂ භාවයේ තිනකොට ඒ කට්ටිය කැමති දුනු ඊතලත් එක්ක සෙල්ලම් කරන්න. ඉතිබා රූප තිනකොට ඒ කට්ටිය කැමති ඒ ටීපොට් පොඩි කැමු වෙනේවා ඒවත් එක්ක වැඩ කරන්න. දරුවවදල බාබිලස් එක්ක සෙල්ලම් කරන්න. ඒක භාව රූපයේ හැටි. ඒ ඇදුම් කැවිල්ල නතර වෙනවා. ඒකයි අෂ්ටාංග සීලේ එන නච්ච ගීත වාදිත විසුක දස්සන කියන එකෙන් එන්නේ. එතකොට ඒ වගේන් අයින් වෙනවා. ඊට පස්සේ තව තියෙනවනේ මාලා, ගන්ධ, විලේපන, ධාරණ, මන්දන, විභූෂණ අට්ටාන. ඊට පස්සේ කෙරෙන જાති තියෙනවනේ මේකප් කරන ඒවා නතර වෙනවා. සෙන්ට් පවුඩර් දාන ඒවා තියෙනවනේ ඒවා නතර වෙනවා. පරණ ගාපු මේ නේල් පොලිෂ් ඒවා මේවා තියෙනවා නම් ඒවා ඒකට කමන්න. එදාට යන්නේ මේ මැනිකියර් වලට. එදාට ලිප්ස්ටික් එක පාවිච්චි කරන්න. එදාට විශේෂ කරාබු ආරම්භය මෙයා තිබුණා නම් කමන උර්ලෝසු විශේෂයෙන් එයා බඳින්න අනිත් අයට පෙන්වන්නට මගේ එක ඩොලර් 2000ක් වටන ලොකු උර්ලෝසුවක් කියලා පෙන්වන්න හදන්නේ. සපත්තු සිරෙප්පුණත් එහෙමයි. මන්දනේ සඳහා පාවිච්චි කරන්නේ. මාලා, ගන්ධ, විලේපන, ධාරණ, මන්දන ඒ වගේම විශේෂව දාගන්නේ. විභූෂණ අට්ටාන කොණ්ඩේ වුණත් ඒ සාමාන්‍ය පීඩන කමේ තියෙන ඒ ඇති හොඳට. ඊට පස්සේ උච්චාසන මහාසයන ලොකු කුෂන් තියෙන ලොකු සෝෆාවල මේ ඉසිචියාවල ඒ වගේ ඉඳ හදන ලොකු ඇඳන්වල ක්වීන්ස් බෙඩ්, කිං සයිස් බෙඩ් වගේ ඉහළ ඒ වගේ ඉන්න පුළුවන් තරම් මේ යෝග මැට් එකක් හරියලා ඒකින් දා ගන්නවා. ඒවා කෙරෙන්න ඕන. බිම නිදා ගන්නට පුරුදු වෙන්න ඕන. ඒවා එක දවසක් හරි තියෙන්න ඕන. ඒක මේ අත්තිකල මාතානි යෝගෙ නෙවෙයි. මම මගේ ඉන්ද්‍රයන්ට අභියෝගයක් කරනවා. ඉන්ද්‍රයන්ට අභියෝග කරනවා. සමහර බිම නිදනවා කියන එක හරිම අමාරුයි. සමහර සෝෂලි තමයි සමහර කායික වශයෙන්ුත් බොහොම අමාරුයි සමහරලාට බිම නිදා ගන්න. අර අපිට ඇල්ලොතර දාන්න බෑ වගේ පුරුදු වෙච්ච නැත්තම්. ඉතින් ඒ වගේ දේක් පුරුදු වුණාම අර ඉන්ද්‍රිය සංවරයට උදව් වෙනවා ඇති. ඒ ඉන්ද්‍රිය එවත් ඒව චූල සීල, චූටි සීලයන්. අදි සීලයට යනකොට තවත් එහාට යනවා. ඒ අම්බට්ට සූත්‍රය කියවලා බලන්න. ඒක මේ අවුරුද්දේ මේ මාසෙ මුල් හරි අප්‍රේල් මාසෙ අග හරි අපි එක සාකච්ඡා කරා. අප්‍රේල් 29යි මේ 6යි. අපි උඟක් කතා කරලා ඉගෙන. එතකොට භික්ෂුත්වයේ උරුම කරගන්න හදනවා. තමන් බාරගන්න සීලේ පහයි නම් පහක් කිය. මට පහක් කරන්න බෑ. මට තාම පහට යන්න බෑ. එහෙනම් හතරයි. හැබැයිකින් දැනගන්න උන් මං එහෙමනම් මට තාම අයිතියක් නෑ මේ ගැන කතා කරන. මං තාම පුංචි පන්ති ඉන්නේ. මට තාම අටවෙනි එකට යන්න අටක් කරන්න බෑ. මං යන්නේ සමාජයේ විසින් ආවේ නෑ කියලා මේ ඕගනයිසර්ස්ලා ටෙලිෆෝන් කරලා හයි ටෙක්ස්ට් මැසේජ් එකේ මාත් යන්නෝ නැත්නම් ඒ කටි දෙන මන් දුස්සීලි කියලා ඒ මේ චෙක් එක දාගන්න යනවා නෙවෙයි. ඒ වගේ දවසකට කතා නොකර ඉන්න හදනවා. දවසම කතා කරන්න තියන්න හදනවා බලන්න. හැබැයි අභියෝගාත්මකයි මේක. මේ චැලෙන්ජ් එක බාර ගන්න දෙනවා. එතකොට මජ්ජිම සීල එනකොට තවත් නතර වෙනවා තියෙනවා. කොයි මොනවද අත බල්ල කතා කරන ශාස්ත්‍ර, එතකොට ජ්‍යොතිෂ ශාස්ත්‍ර, නැකත් බලනේවා, නැකත් කියනේවා, මගුල් නැකත් හදලා දෙනේවා, ගෙවි දිනකොට චාන්ටිං කරන જાති ඔක්කොගෙම අයින් වෙනවා. අදුගානේ ආශිර්වාදයේ සඳහා මේ සෑයකකට වෙන පූජිතන තැන්වලට යන්නේ තථාගත ගෞරවයෙන් මේ හතරට යන හතර තැනට යනවා මිසක්. ඒ වගේ දේවල් පවන අතර වෙනවා. ඒවත් සම්බන්ධ වෙනවා ඉහළට යනකොට. දෙවගිනුත් අයින් වෙනවා. අර භික්ෂුන් වහන්සේ නම නේතර කියන්නේ වඩා හොඳ දේ වෙනුවෙන් හොඳ දේ පවතරින්න කියලා. හැබැයි තර්කෙට නෙමෙයි ඒක කරන්නේ. මම අනිත් අයට වඩා බොහොම මේ බුද්ධිමත් බෞද්ධෙක්, ඒ නිසා ඕව කරන්න එහෙම කියන්නේ ඒක යන්නේ. ඒකට වඩා වෙනස් වෙන්න ඕන. කරුණාව පාතිද්ධාහක් කියන්නේ ඒකයි. මාර්ගයේ කරුණා මෛත්‍රියත් එක්ක යන්න ඕන. බොහෝ විට අපි දාර්ශනික ගල්පරොත් එනවා මේ ආචාර සීලීමේ පළයටක් වෙනවට කලින්. ඒකයි. එතකොට ඒ සීල කොටස ඒ විදිහට යනවා. ඊට පස්සේ අජිච්චිත්ත කියනකොට දැන් අර සංඥාවෙන් පටන් අරන් හිතේ කතා කිරිල්ල නතර කරන දක්වා යන්න ඕන. දැන් කාම සංඥා ඇති වෙන එකත් කාම ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡ. ඒකට ආයිබුවන් කියලා පළවෙනි ඥාන සැබෑ ලෙසින්ම ඥාන කල්පනා කරන කාම සංකල්පෙන් තුර ඒකට තමයි නැත්නම් අනිත් කවුරුත් කරන කල්පනාවන් තමයි ඔය කවුරුත් කරන්නේ. කිසි වෙකුටවත් දිහා නැගිලි දික් කරන මිනිස් නෙවෙයි මේ කතා කරන්න ඕනේ අපි උටට. එතකොට අපි මේක සිදුවෙන්නේ කුමක් සඳහාද, කොතෙන්ද ඕනේ වෙන්නේ? එතකොට ඒ කතා කිරිල්ල නතර වෙච්ච තැනදී කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද උද්ධච්ච කුක්කුච්ච සහ විචිකිච්ඡා කියන ඒ හිතේ දිගෑරෙන මූවිස් ටික එක්ක කාමච්ඡන්ද තියෙනවා නැත්තම් ද්වේෂ තියෙනවා නැත්තම් කම්මැලි කම එනවා එපා වෙලා ડિප්‍රෙෂන් එකත් එක්ක එනවා. එහෙම නැත්තම් ඇන්ක්ෂස් වැඩි නැත්තම් ඇජිටේෂන් එක වැඩි කල්පනා කරන වැඩි තාම දන්නේ නැහැ Taman ළඟට එන්න නැහයත් එක්ක ඉන්න හුස්මත් එක්ක ඉන්න දන්නේ නැහැ ඇටකොටුත් එක්ක ඉන්න දන්නේ නැහැ ධාත්මන් දින්නේ නාන කාමරයට ඉන්නේ ශ්‍රී ලංකාව වෙන්න පුළුවන් ඉන්නේ කාර්යාල වෙන්න පුළුවන් ඇඟ දිගේ වතුර යන්නේ නමුත් කතාව වෙන දෙයක් වෙන්න පුළුවන් ධර්ම සාකච්ඡාවල ඇස්ත වෙන්න පුළුවන් ඒ වගේ ධාත්තිවල දීපවා කල්පනාවල තියෙන්න ඕන ඉන්න තැන ඉන්නේ ඒක කොහොමද ශරීරය කියන එක මොකද්ද ඇටකොටුව මොකද්ද ඔය හෙළබසින් අපි කතා කරන්නේ හැම තිස්සෙම ඉන්නේ ඒක තමයි මේ ධර්ම සකච්ඡාද හැම කල්යාණ මිත්‍රෙක්ම ඒතරේ අදි චitte කියලා කියන්නේ නිකන් චitte ගැඹුරු සිත කියන එකට අර අද ධම්ම විජය කියන ඒ තරුණ භික්ෂුන් වහන්සේ බොහොම ලස්සන වචන පාච්චල උතුම් දේශනයක් කරා ධම්මානුපස්සනාවත් ධාතු මනසිකාරය ගැන. එතකොට ඒවට ඇහුම්කන් දුන්නහම තමන්ගේ හිතත් එක්ක කෙරෙන මේ ගනුදෙනු සිත කියන එක දැකපු රූපත් එක්ක කරන තෘෂ්ණා සහිත ගනුදෙනු නතර වෙනවා. රටටත් ආයිබෝවන් කියනවා, දැයටත් ආයිබෝවන් කියනවා, අදහන් මොකද්ද ඒකට කියන්නේ, මේ ෆේත් එකටත් ආයිබෝවන් කියනවා, බුදුහාමුදුරන්ට විතරක් කිට් වෙනවා. එහෙම වුණාම හිතේ අර කතා කරන්න තියෙන විෂය ධාරා අඩු වෙනවා. ඒ රාජ කතා, චෝර කතා ඒව නැහැනේ, මහා මච්ච කතා ඒව නැහැ දැන්, ඉත්ති කතා, පුරුෂ කතා ඒව නැහැ දැන්, කෑම ගැන කතා නැහැ, ඇඳුම් ගැන කතා. පොදුවේ කෙරෙන්නේ මේකනේ අපාතින්. ඉතින් ඒක තමයි අදි චිත්ත සික්කාව කියලා කියන්නේ. එයා පහු කරගෙන යනවා. එහෙම ගියාම තමන් එක්ක පමණ ඊට පස්සේ කතා කරන්න වෙන්නේ. ඒක තමයි දෙවෙනි ඥාන දිවෙන්නේ. හිතට ඊට පස්සේ තියෙන කතා කරන්න දෙයක් ඇතුලේ ගැන. ඊට පස්සේ මේ පුන්ති පෘථිවි ඉන්නවා කියන එක හිතෙන්නේ නැහැ ඊට පස්සේ. ඒවා එන්නේ නැහැ. ඩිස්කර්සිව් සෝට් කියන જાති එන්නේ නැහැ එතකොට ඒවා. ඒක සමහර ඇටකූටුවක් එක්ක විඳින්න යවෙන්න පුළුවන්. එතකොට අර විමුක්ඛ මුඛ වලට ඩිංගි ඩිංග විවෘත වෙවි. මේක තේරුම් ගන්න ඕන දැන්. මේක තේරුම් ගන්න ඕන. ඒ ශූන්‍යතා භාවය තුල අර විඥාන චිත්තේ විඥානයක් ඇති කරගන්න හැටි ගැන ඒ තරණ භික්ෂුන් වහන්සේලා කියපු ඉඩිංග අනිත්‍ය මන් දාන ඉඩිංග බොහොම වැදගත්. ඒවට හුම් කන් දෙන්න. මේ චිත්ත භාවය සිංහල වෙන හැටි, මේ චිත්ත භාවය ක් වෙන හැටි, ඒ චිත්ත භාවය පුරුෂයෙක් වෙන හැටි, ඒ චිත්ත භාවය ලිංගිකත්වයෙන් නැඹුරු වෙන හැටි, ඒ චිත්ත භාවය පොට්ටබ්බ විඥාන ඇති කරගන්න, ඒ ස්පර්ශයත් එක්කෙන සංඥාව ඊට පස්සේ මිශ්‍ර කරගන්න ඇති, යං වේදේති සංජානාති ඊට පස්සේ පපංච සංඥා සංකාය සමුදාචරණය කරන හැටි, ඒවා දකින්න පුළුවන් වෙනවා. අතනින් එහාට ගියා. මොකද දෙත්‍තිද්දිත් මානසිකාර තියෙනවා. වේදනා සංඥා චේතනා පස්ස මානසිකාරත් එක්ක තමයි යන්නේ මේ නාම රූප දැනගන්න ඕනේ එකයි. ඒක අවශ්‍යමයි. ඒක තමයි අධිචිත්ත සික්ඛාව. ඒතකොට දුත්ති පළවෙනි ඥානේ දැන් ඒ කියනකොට මෙම ලොකු කළු යක්කු කියලා හිතන්න එපා දැනට. අපි ඔය ගැඹුරින්ම හැදෑරුවා. ඒව හැබැයි සැහැල්ලු කරලා ගන්නත් එපා. මේ වචනත් එක්ක යන එකට ප්‍රතිපදා වෙනස් වෙනවා. ප්‍රතිපදා අමතිසේම අවශ්‍යද? ඥාඤ්ඤත්‍ර බොජ්ජංගා තපසා ඥාඤ්ඤත්‍ර ඉන්ද සංවර. සුත්තිම් පස්සයන් පාන. බොජ්ජංග වලින් තුරු භාවනාවෙන් තුරු ඉන්ද්‍ර සංවරෙන් තුරු සත්‍යන්ත යහපතක් නම් දකින්නේ නැහැ කියලා බුදුහරේ කියන්නේ. බුදුහා කියන මට නම් පේන්නේ නැහැ මේ සාමයක් සාන්තියක් දකින්න පුළුවන් වේවි මේ සත්‍යයන්ට කියලා. ඥාඤ්ඤත් පටිනිසග්ග අයින් කරොත් give up කරන්න නැතුව මේක ලබන්න බෝ ඒ giving up එකේ method එක තමයි ටික ටික කියන්නේ. එතකොට ඒකට හිත එක පාට ගන්න බැරි නිසා තමයි අපි නිතර අහන්නේ එක පාට හීලා කරන්න බැරි නිසා තමයි ඩිංගෙ ඩිංගෙ මේක කරන්න වෙන්නේ. හැබැයි Tamanta ආදරෙන් මේක කරන්න ඕන. Tamanta ආදරයක් තියෙන්න ඕන. ඊට පස්සේ එන අදි පඤ්ඤා සික්ඛා කියනකොට අපි ඒක දන්නවා නිතර කියන එක තමයි අනිත්‍ය දුක්ඛතාවය දැනගන්නේ. උද්‍යත්තගාමිනී පඤ්ඤාව කියන්නේ ඒක. ඒ වචන හොඳ නේ, රහස මේ බුදුහාඳුරු බුදුරේ කිමීටි කියන එකේද. ඒක හයියෙන් මේ කතා මේ මං ස්කයිප් එකට කතා කරනවා කියන උන්වහන්සේ කියන්නේ, භික්ෂුන් වහන්සේලාට කියන්නේ, සමහත් දයාට කියන්නේ, තිස්සට කියන්නේ, මේකට ගියහම මෙහෙම වෙනවානේ. නිසා මේ බින්ද මේ විවේකේ තෙන්ද නැත්තම් විවේකං යේව සික්කේත තිස්ස මෙති, එහෙම කියන්නේ නේද මෙතෙය මේ විවේකේ තෙන්ද. මේකින් අයින් වෙන්න, මේකෙට යෙදුනොත් මෙන්න මේ අනතුරු වෙනවා, ඒ අනතුරු වෙනවා කියලා වෙනවාලු නෙවෙයි බුදුරෙත් දන්නවා. මෙයා කාටද කියන්නේ, මෙයාට මොකද වෙලා තියෙන්නේ කියලා. සමහර තිස්ස මෙත්තෙය කියන ඇත්තා ඒ මාර්ගයට වැටෙන්න ඉඩ තියෙන කෙනෙක් වෙන්න ඕන. ඒ නිසා තමයි ඒක ඇහුවෙත් එහෙමයි, ඒ කිව්වෙත් ඒකයි බුදුහාමරයාට. එයාට පෞද්ගලික කියන කතාවක් වගේ. එතකොට උද්‍යත්තගාමිනී පඤ්ඤාම කියලා කියනකොට මේ නාම රූප කියලා මට අහුවෙන දේ, මට දැනෙන දේ, මට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් දෙයක් තියෙනුනේ හැමෝටම තියෙනවානේ. ඒ පස්සේ නෙමේ මම කියන එක කරා එන්නේ. ඒ එන්ට තියෙන පහ අපි කතා කරානේ. උපාදාන කන්ද කියලා, උපාදාන උපාදානිය කියලා කතා කරන්න හැදුවේ ඒකනේ. ඒකේ උපත සහ අයින් මිල්ලමත් පේනවා. මේක ඇති වෙනවා, නිරෝධයක් තියෙනවා. උපාදේකුයි නිරෝධේකුයි තියෙන ටිකක් තමයි තියෙන්නේ කියලා තමන්ට තේරෙන්න පටන් ගන්න. ඒක තමයි උද්‍යත්තගාමිනී පඤ්ඤාඥාන. ඒක තියාගන්න බෑ. මේ දැනුම එන්න දැනුමක් වශයෙන් උත් එන්නේ තියෙනවා, ප්‍රඥාවක් වශයෙන් උත්. නමුත් අර කලේ හිල්ල නම් ඒ දැනුම ඉන්හාට යවෙන්නේ නෑ. ඒ කියන්නේ කලේ හිල්ලල නම් උපේන දෙයකින් යන්නේ නෑ, තියෙන්නේ නෑ. වගේ සිදුරු වෙලා නම් අර වැඩි වෙන්න හදන ප්‍රඥාවට වැඩි වෙන්න බෑ. ඒ සිදුරු වහගෙන ඉන්න තමා සීලෙන් කරන්න ඕන. හිල් හදා ගන්න තින්න. ඉන්ද්‍රිය සංවරයේ තුඟක් උදව් වෙනවා. ඒක මතක් කරගන්න එක හොඳයි. මෙච්චිත තියෙන්න ඕන, කරුණාව තියෙන්න ඕන උනොන්ට හැබැයි. ඒකෙන් හින්දා ඔය හොඳ ගුරුවරයෙක් කියන කතාවක් තියෙනවා. මේ ස්වාම පුරුෂයෙක් භාර්යාවට කවදාවත් ඇය බවට පත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. භාර්යාව ස්වාම පුරුෂයෙකුට කවදාවත් ඔහු බවට පත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. දරුවන් අම්මා තාත්තාට ඔහු ඇය බවට පත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. අම්මා තාත්තා දරුවන්ට ඇය සහවට පත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. Don't allow them to be themselves කියලා කියනවා. ඒ බැඳිල්ලත් ආවම ඒක වෙන්නේ. ඒක සමාජ මාසෙන් ඒක සංඝ නීති කියලා කියන්නේ. ඒක සමාජමය නීතියක්. සංඝ කියනක භික්ෂු නීති නෙවෙයි, සමූහයාට නීතියක් ඒක. ඒක තියෙන එකක් ඒක. ඉතින් ඒක නිසා තමයි ওই මහා නිද්දේශ කියලා තියෙන්නේ. අර කිව්වේ දැන් වචන තෝරන්න හැදී ඒක කලහකාරය කාරකයක් අවුල් කරන දෙයක් කියලා කිව්වේ ඒකයි. ඒක ෆයිට් එකක් මතම මොකද ඩිෆරන්ට් ඩිසයිස් සිස්ටම් ඒකයි වෙලා තියෙන්නේ. ඒකින් සතම අර හුදකලා බවට ආවහම හුදු බවට පත් වෙනවා. ඒකෙන් ද ඒකට ඒක අයින් කරන්නත් එපා. මේ එක ස්වාමිපුරුෂයෙක් බොහොම ආදරෙන් හිටියා. එයා මැරුණට පස්සේ බොහොම ධනවත් කෙනෙක් නෝන් මහත්මයා එයාගේ අර ටූම්ස්ටෝන් එක මොකද්ද පූර්ව හැදුවා හදලා ඒක බොහොම කිරිගරුණින් හදලා රත්තරන් අකුලෙන් ලියලා මයි බිලවන් හස්බන්ඩ් හරි ඒ දෙකටම දෙපැත්තම ගන්න උන් මේ රෙස්ටින් පීස් කියලා ලස්සන හදන්නේ. එතකොට එයාගේ ලාස්ට් විල් එක ආවලු අන්තිම කැමැති පත්‍රේ නීතිඥයාගෙන ඇවිල්ලා එයාට පෙන්වුවාම මේ මහත්තයා දෙනුන් මහත්තයා කමන්නේ මෙරුණි මහත්තයා එතෙන්දී නැත්නම් නුන් මහත්තයා මරනවත් කමන ඔක්කොම බුදලේ දීලා තියෙන්නේ මේ භාවනා භාවනා මධ්‍යස්ථාන වලටයි චැරිටි වලටයි ප්‍රිසන් ප්‍රොජෙක්ට් වලටයි ඒ ෆවුන්ඩේෂන් මේ ෆවුන්ඩේෂන් වලට දීලාලු තියෙන එක් සතයක්වත් දීලා නැඩු ජීවත් වෙලින් එක්කෙනා. ඊට පස්සේ එයා එක්මිනි ටෙලිෆෝන් කරලා කිව්වලු ඒ ගල් අකුරු කොටන එක්කෙනාට ඔක තා පොඩ්ඩක් රෙස්ටින් පීස් එක කියන එක නතර කරන්න කියලා. එහෙ මොකද කියලා ඇහුවා. ඒක මේ මම මේ ලාස්ට් විල් එක කියවට පස්සේ මට තව අදහසක් ආවා. මේ රෙස්ටින් පීස් until I come back to you කියලා කියන්නේ කියලා. මං ආපහු තමයි සොයාගෙන එනකන් රෙස්ට් එකේ ඉන්නවා කියලා. ඒ වගේ මේ ඔය දෙගොල්ල එකතු නම් ඩිෆර් සිස්ටම් එකේ යන්ත ඉඩක් ඉන්නේ නැහැ සමහර විට. rest in peace එක මැරුණට පස්සේ නෙවෙයි දැන් ඉන්නකොට rest in peace එක ඉන්න දෙන්නෙත් නැහැ ඇටියක් ඒ. ඒයි සාතම සිදුවට එනම් මහා අභිනිෂ්ක්‍රමණයක් ඒවා ඒවට කියන්නේ ආයුබෝවන් කියන කමාරි. ඒ නිසා රැළ ගහන ගමම්ම නාගන්ට ඉගෙන ගන්නට කියනවා වගේ රැළ නතර වෙන්නේ ඉගෙන ගන්නට වෙනවා. දැඩි ලෙසම ගන්න බ පුළුවන් හැබැයි මේක කරන්න විසාක ධම්ම දින්නා ඒ දින්න කරලා පෙන්වයි ධම්ම දින්නා නම් යන්න මෙගියාති ඒකේ මිත්‍රත්වයේ ස්වභාවය ඒ වගේ තියෙනවා. එහෙම දැන් අර මිගසාලා කතාව අපි දන්නවනේ. මිගසාලාගේ තාත්තා අන්තිමේදී බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළා. නමුත් මාමා එහෙම ජීවිතයක් ගත කෙරේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒ දෙන්නගේ මරණ පස්සේ දෙන්න මේ කාමරාගේ ව්‍යාපාද තුනී කරගත්ත ඩයිලියුට් කරගත්ත සකදාගාම උනා කිව්වා. ඉතින් මිගසාලා නුන මහත්මට ඒක අවුලක් වුණා. එයා දන්නවා මාමා මෙහෙමයි තාත්තා මෙහෙමයි කියලා. ආනන්ද හමර කිව්වා ඉතින් ඒවා අපි දන්නේ නැහැ බුදුහාර කිව්වේම තමයි කියලා. ධර්මිකෝ දෙල කලින් ආනන්ද එහාට යන්නේ බුදුහාර දෙන්නේ කියේක තේරෙන්නේ නැහැ. සමහර අය තිබ්බ සරාග ජාතිකයි. නමුත් එයා දන්නවා මේකෙන් අවසානයක් තියෙනවා. ඔය ඔන්න ඔය ටික තේරුම් ගන්න ඕනේ. මේක ඉපැත්මක් උපාදයක් වයක් තියෙනවා කියලා. ඒක හරි හොඳ දෙයක් තේරුම් ගන්න. ඒ ධම්මා හේතු පබව තේ සංහේතුන් තේ සංචය නිරෝධ ඔය ටික තේරුම් ගත්තාම අදි පඤ්ඤා කියන්නේ ඒක. ඒව කරන්න පුළුවන්. හැබැයි ඒකට එනකොට තර්කයේ අඩුවෙලා බුදුහාර කියපුවකට තව තානඹුරු වෙනවා. ඉන්ද්‍රිය සංවරයට තව එනවා. ආහාරයේ පිළිබඳ ගිජුත්තේ අඩුවෙන විද්‍යාවක් කරනවා. තමන්ට නොගලපෙන සාදයන් පාටියෙන් බෙදින් පාටි හරි ඒ වගේ අන් එනවා. ඒ වගේ ධෛර්යයක් තමන්ට එනවා. හැබැයි ඉතින් තමන් ඔය ලං අපේ වචන කරන තමන් කොන් වල එනොත් කො ඉතින් කොන් වලද කරන බ්‍රහ්මෝ තමන් ළඟට එනවා. දෙවියන් තමන් ළඟට එනවා. උතුම් කල්යාණ මිත්‍යා මිතුරියන් හමු වෙනවා. එක අයින් කරනකොට සයින් කරන්න බාවෙන්න එපා. එක්සිට් ගන්න බාවෙන්න එපා. මේක පුළුවන් කරන්න. සමාවෙන්න මේ මේක මේ දේශනේ සාකච්ඡාදී අපි එහෙම ඉන්විටේෂන් විතරයි කරන්නේ. නමුත් සමහර යලි යලිත් එතෙන්ට යන නිසා මා හිතුවේ මීට පස්සේ අපි මහා ශුන්්‍යත චූල ශුන්්‍යත සාකච්ඡා කරයි කියලා. ඉතින් මේ වගේ සූත්‍ර ගැන සාකච්ඡා කරනකොට බොහෝ විට අනිත් ඒ විදිහට සාකච්ඡා කරලා ඒ වගේ ගැටලු આવුත් ඊට කලින් අඩු ගන්න ලියලා හරි දන්වන්න මෙන්න මේ පදනම යටතේ අපි කතා කරන්නේ කියලා. අපි මේකත් එක්කම රසයකට යන්න පුළුවන් එතකොට. සම්මා සම්බුදු සරණයි අනිත්‍යත් කතා කරන්න තියෙන ටික වෙලාව. සරි තෙරුවන් සරණයි. මම මේ ගෞරවයෙන් පදුසේ මහත්මයා කතරේම ඉන්න. අපි දැන් මේ දැන් සාකච්ඡා කරපු ප්‍රධාන වශයෙන් මේ ගාථාවේ කොටස දෙකේ වුණා කතා කරලා අපි අධිශීල අධිචිත්ත අධිප්‍රඥා පිළිබඳව ගොඩක් කතා කළා. ඊට පස්ව තියෙන ගාථාව කතා කරන්නේ මේ සංකප්පේ පරතෝසෝ කියලා මේ සංකප්පයන් පිළිබඳව කාම සංකප්ප ව්‍යාපාද සංකප්ප විඤ්ඤාක සංකප්පාදී කියන මට පෙන්ුණා ප්‍රධාන වශයෙන් සම්බන්ධයක් තියෙනවා නේද කියලා. ඒ කියන්නේ විශේෂයෙන්ම අධිචිත්තය ගැන කියවෙනකොට කියවුණා මේ කාමච්ඡන්ද ආදී වූවේ නීවරණයන්ගෙන් වෙන්වීම පිළිබඳව. එහෙමනම් මේ අධිචිත්තයක් වඩපු නැති කෙනෙකුට මේ සංකප්පයන් නැතිවීම ස්වභාවික දෙයක්ද නොලෝකීය දෙයක්ද කියන කාරණා පිළිබඳව පොඩ්ඩක් අවධානය යොමු කරගමුද මේ පන්සි මහත්මයා. මම ඉන්න අවස්ථාවේදී කතා කරන්න පුළුවන් කම නැහැ නේ සමා වෙන්න. මානල් මාත් ඉන්නවද? මානල් මාත් මේ කතා කරන්න පුළුවන් නැහැ තමයි. හොඳයි. හොඳයි. එහෙනම් මම වෙනත් කෙනෙකුට යමු ඉන්නම්. සේන මාත්මයා. තිරුවන් සරණයි. ඔබතන සංකල්පයන් ගැන තමයි ඔබතුමා කතා කළේ. සංකල්පයන් කියන්නේ සිතිවිලි ගැන. ඒ කියන්නේ මට එතනදි මෙතනදි තේරුනේ මේ සූත්‍රත් එක ගන්නකොට දැන් කොයිතරම් තද සිතවිලිද මෙතනට එන්නේ කියලා. දැන් මම කතාවක් අහලා තියෙනවා එක සැරයක් කොසල් රජුරුවන්ට මේ ස්ත්‍රියක් ගැන ස්ත්‍රියක් පිළිබඳ සිතක් ඇති වෙලා ඒ ස්ත්‍රියගේ ස්වාමි පුරුෂයාව ඈත පළාතකට යවන්න මෙයා තීරණය කළා මේ රජුරුව. ඒ කතාවේ ඒ තෙන්දි රජුරුවන්ගේ කොසල් රජුරුවන්ගේ සිතේ තාම දිග රාත්‍රියක් හැටියට එතන මේ කතාවේදී මට මතක හැටියට මට සම්පූර්ණයෙන් මතක නැහැ කතාව. මත එතනදී එතන ඒ සිත් පරම්පරාවේ කොසල් රජුරුවන්ගේ මේ පිළිබඳ සිත ඇති වෙච්ච නිසා ඇති වෙච්ච සිතවිලි පරම්පරාව කොයිතරම් තද බලද කියලා ගත්තොත් ඒ තද බල නිසා තමයි මේ ඒ කොසල් රජුගේ තාම ඒ කියන්නේ ඒ රාත්‍රී තාම දුක්විතව ගත කළේ. ඉතින් ඒ වගේ දෙයක් හැටියට මම මෙතන බල මට පේන්නේ මට තේරෙන්නේ දැන් මේ මෙතුන ධර්මයන්ට සම්බන්ධ වෙන්න සිතන සිතවිලි ඒ නිසා ඇති වෙන තත්ත්වය මැඩගන්න පුළුවන් නම් ඒ කියන්නේ ඒක මැඩගත්තේ නැත්නම් වෙන දේවලුත් මැඩගත්තොත් ඒකින් බේරෙන හැටි තමයි මෙතන මම ඉගෙන මට තේරෙන්නේ තමයි අපි ඉගෙන ගන්න ඕනේ කියලා. ඉතින් මේක මැඩගත්තොත් මෙතනදී මෙතන යම්කිසි ජයග්‍රහණයක් ගන්න පුළුවන් කියලා තමයි මට එතනින් තේරුම් ගන්න තියෙන්නේ. තේරුවන් සර්නේ. තේරුවන් සර්නේ මම චිත්‍රමා පිටතේ වෙන චිත්‍රමාර්මයේ ඔබට මේක පුළුවන් ඒ සම්බන්ධ කරලත් එමක් ඉදිරිපත් කරන්න. දැන් අපිට තේ මම තේරුම් ගත්ත විදිහට මේකේ කියන විදිහට මේ අධිචිත්ත අපේ එකයි අපි කතාන එතමු ඒකයින පරමාර්ථය අපේ එකයි කියලා අපි හිතලා කතා කරමු. අපි දැන් මේ සූත්‍ර දෙක කිව්ච විදිහට එහෙම ඒකයින පරමාර්ථය වෙච්ච කෙනෙකුට මේ අධිචිත්ත ශික්ෂා වැඩිමක් සිදු විය යුතුයි කියලා මම මේ සූත්‍ර දෙකෙන් තේරුම් ගන්නවා. එතකොට අධිචිත්ත ශික්ෂා කියන්නේ මොකද කියලා දැන් කතා කරලානේ. එතකොට එහෙමනම් ඊගාවගතන් කියන විදිහට මේ කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංස සංකල්ප සහ දික්ටි සංකල්ප කියන දේවයින් ස්පර්ශසුනේ වෙනකොට මේ ඉවයින් සමග්‍රය වෙනකොට තමයි මේ කියන්නේ අඥාන මිනිහෙක් වගේ මොහේට පත් වෙච්ච කෙනෙක් වගේ මේ විවිධ ආකාරයට හිතනවා ආදි වශයෙන් දේවල් මේක කියනවා ටික උදාහරණක් කියලා තියෙනවා මෙතන. ගොඩක් තියෙනවා ඒ වගේ නොයෙක් ආකාරයට හිත දීමක් සිද්ධ වෙනවා කියලා. එතකොට එහෙමනම් ඒ ආකාරයට අධිචිත්තයකට පස් නොවිච්ච අවස්ථාවක වෙනත් වචනේ කියනවා නම් ධාන සිතක නැති අවස්ථාවක මේ ආකාරයට වූ සංකල්පයන් ප්‍රවත්ම සිද්ධ වෙනවාම නේද? එහෙමනම් අපි මාවත සකස් කර ගන්නා කෙනෙක් මේ අධිසීල අධිචිත්ත අධිප්‍රඥා කියන දේවල් සෑහෙන දැඩිව ගැති ගැනීමක් එහෙම නැත්නම් වැඩි මාස සිදු කළ යුතු වෙනේ කියන කාරණා තමයි මම යොමු කරන්නේ. චිත්‍රමත් තේරුම් ගන්න හැම දිනකටම ඉතින් ඇත්තටම දැලත මහත ඔබතුමා එක විස්තර කළා. අපි නිකන් හිතලා බැලුවොත් මේ සංකල්ප කියන ඒවා පටන් ගන්න කොහොමද කියලා. අපි ඇත්තටම අපිට ශ්‍රුතමය වශයෙන් දැනුමක් මේ ගැන තියෙන්න ඕනේ. ඒ දැනුමත් එක්ක ඊළඟට අපි හිතලා බලන්න ඕනේ මේ වෙලාවේ මෙන්න හිතේ මේ විදිහට යක් තියෙනවා. මේක කොහොමද පටන් ගත්තේ? එතකොට ටිකක් අපිට චින්තාමය වශයෙන් අපිට දැනුමක් එනවා මෙන්න මෙහෙම මේක පටන් ගත්තේ කියලා පොඩ්ඩක් ආපස්සට ගිහිල්ලා බලන්න පුළුවන් වුණොත්. මේ ඒ ආකාරයෙන් දැක්කහම ඒක ඇත්තටම ප්‍රත්‍යක්ෂයක්ම නෙමෙයි. නමුත් යම්කිසි හැඟීමක් එන මෙන්න මෙහෙම නේද මේ සංකල්ප වැඩි දියුණු වෙලා රෝක්ෂ ගස්සලා ඊළඟට මේ හිතේ තියෙන නිවීම නැති කරන්නේ කියන එක ගැන චින්තාමය වශයෙන් අදහසක් අපිට ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම තථාගතයන් වහන්සේ කියනවා දැන් ශ්‍රුතමය වශයෙන් තේරුම් ගත්ත දේ හිතින් හිතලා මෙහෙම නේද මේක වෙන්නේ කියලා ඒදී ප්‍රත්‍යක්ෂයකට පත් වෙන්න ඕනේ කියලා. ඒ මොකද හේතුව අර චින්තාමය වශයෙන් තේරුම් ගැනීම සංකල්පමය තේරුම් ගැනීම පමණයි. ඒතේ මේ ඇත්තටම මේ දැනට තේරුම් ගත්ත විදිහටයි සත්‍යදිතුමනේ මේ අදහස් පළ කරන්නේ. ඔබතුමාගෙන් ඒව ගැන නිවැරදි කිරීමක් බලාපොරොත්තු වෙනවා. එතකොට ඇත්තටම මේ අධිපඤ්ඤාවේදී වෙන්නේ මොකද්ද? අධිපඤ්ඤාවේදී වෙනවා කියලා තේරුම් අරගෙන තියෙන්නේ මේ දේවල් සිදුවෙන හැටි සිදුවෙන මොහොතේ සිදුවෙන විදියටම දකිනවා. ඉතින් ඒ සඳහා තමයි අපි භාවනාව කියන්නේ. ඒ භාවනාව යෙදෙනකොට සිදුවිය හැටි සිදුවන හැටි සත්‍යචිත්තම අපිට පැහැදිලි කරා කොහොමද මේ කාම ලෝකයේ ඉඳලා මේක දුකක් කියන එක තේරිලා මේක මහා කරදරයක් අවුලක් කියන එක තේරිලා මේක තියෙන බර දැනිලා අපි දවසකට හරි අයින් වෙලා කියනකොට මෙතන ගෙදරින් ගිහිල්ලා නොවෙන්නත් පුළුවන්. ගෙදරම කාමරයක වෙන්නත් පුළුවන්. ඉන්න තැන වෙන්නත් පුළුවන්. යම් කිසි විදියකින් අපේ සිත අපි ඇතුළට ගත්තොත් තථාගතයන් වහන්සේ කියනවා මේ වඳුර වගේ දුවන සිත ගන්න ඇතුළට කියලා. එතකොට අපි දන්නවා හතර ආකාරයකින් අපිට බලන්න කියලා තියෙනවා. මේ කය දිහා බලන විදිය, ඊළඟට අපිට දැනෙන ඉන්ද්‍රයන් දිහා, ඒව අපි දැකලා තියනවාද? ඒ আদি වශයෙන් පුරුදු වෙනකොට මොකද වෙන්නේ? අපිට ක්‍රමක්‍රමයෙන් අපේ හිතට මේ සංකල්ප එන විදිය අපිට ඉබේම වැටහෙනවා. මෙහෙම නේද අර සිංහාවලෝකනේ කියන වචනේ මම හැම වෙලාවෙම කැමති මතක් කරන්න. ක්‍රමක්‍රමයෙන් ආපස්සට ගිහින් බලනකොට මෙහෙම නේද මේක පටන් ගත්තේ කියන එක අපිට ක්‍රමක්‍රමයෙන් ටික ටික භාවනාවේදී වැටහෙන්න ගන්නවා. ඒ වැටහීමත් එක්ක අපිට තේරෙනවා මේ මෙන්න මෙවැනි සිදුවීමකින් තමයි මේ සියල්ල පටන් ගත්තේ. නමුත් ඒ දේ වැඩි දියුණු වෙලා මෙන්න මෙවැනි තත්යකට ඇවිල්ලා මේ විදිය ග්‍රාමීය පෘථග්ජන භාවයෙන් මේ විදිය සංකල්ප වැඩි දියුණුවලා මේ වෙලෙක දේවල් වලට යෙදෙන්නේ මෙන්න මෙහෙම පටන් ගත්ත තැනකින් හැදුණු සිතකින් කියලා. ඒ ඒ සංඥාව වැඩ කරන හැටි අපි අපිට භාවනාවකින් ප්‍රත්‍යක්ෂ වුණොත් අපිට මට හිතෙනවා අපිට හොඳටම තේරෙනවා මදුපිණ්ඩික සූත්‍රයේ තථාගතයන් වහන්සේ අපට දේශනා කරලා තියෙනදී අපිට දකින්න පුළුවන් ඒක ඉච්චර අපහසු දෙයක් නෙමෙයි. ඒ දැකීමත් එක්ක අපි දන්නවා මේ සියල්ල සිදු වෙන්නේ කොහොමද කියලා. මොකද උන්වහන්සේ දේශනා කරනවානේ අපිට යථාභූත ඥානයක් ගැන. මොකද්ද මේ කියන්නේ? සිදු වෙන දේ සිදු වෙන විදිහට දකින්න. එතකොට මේ අපේ පරම අපේ අදිස්ථානය ගෝල් එක මොකක් හෝ වචනේ තමයි මේ නිවන කියන දේ කොහොමද සාක්ෂාත් වෙන්නේ? මේ වගේ දරදඬු හිතක කොහොමද මේ වෙන්නේ කියන එක අපිට තේරුම් ගන්න භාවනාව තමයි උදව් වෙන්නේ. අමතක කරන්න නරකයි. අඟුලිමාල වගේ කෙනෙකුටත් පුළුවන් වුණා ඒක කරන්න. ඒ තරම් වැරදි කරපු කෙනෙකුටත් පුළුවන් වුණා. ඒ නිසාම අපි අපිව අවතක් සේරු කරගන්න හොඳ නෑ. ඉතින් අපිට ටිකෙන් ටික මේ වැටෙනකොට අපි දන්නවා මෙන්න මේ වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. මේ ඒදී ප්‍රක්ෂේපයට ආවහම එහාට නැවත නැවතත් හිතන්න කතා කරන්න බලන්න අවශ්‍යතාවයක් වෙන එකක් නෑ කියලා තමයි දැනට තේරුම් අරගෙන තියෙන්නේ. තෙරුවන් සරණයි. දැන් තෙරුවන් සරණයි චිත්ත මහත්මිය. මම ගෞරවයෙන් සත්‍යතුමාගේ වෙන සත්‍යතුමානි. සත්‍යතුමානි අවසානයේදී සාකච්ඡා කරපු කොටස ගැන අවධානයක් යොමු කරගන්න පුළුවන් වෙලාවක් ගමු. සත්‍යතුමානි අවසන් වශයෙන් කාමීසු අනුෆික් කිනෝ කියන කොටසත් පොඩ්ඩක් අර්ථකථනයක් දීලා ඒක පැහැදිලි කිරීමක් කරලා ඔකට සම්බන්ධ කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් වස්තු කාමී ක්ලේශ කාමී පිළිබඳව බොහෝ විට සංකප්ප ඇති වෙන්නේ ඔස්සේ නිසා හොඳම සත්‍යතුමානි සත්‍යතුමානි. සත්‍යයෙන් මයික් එක නවත් මියුට් වෙලා එන්නෝනේ. දැන් ඇහෙනවද? දැන් අපි ඉතින් සාකච්ඡා කරනකොට ඒ සංකප් පැති වෙන හැටි ගැන සංකප්ප එන්නම සංඥාවක් එක්ක සඤ්ඤා යං යං වේද්දේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති. ඒ විතක්කේ එදා වචනත් එක්කම එන රූපයක් නැවිලා ඕනම දෙයක ඒක තමා ඊට පස්සේ මනස අහුරගන්නේ ඒ රූපය. එතකොට දැන් කාම සංකප්ප විතරන්නේ නෙවෙයි ව්‍යාපාද සංකප්පත් තියෙනවා. අද මෙතෙන්ට වැඩිපුර කාම සංකප්ප ගැන කතා කරන නිසා විහිංසා සංකප්ප ව්‍යාපාද සංකප්ප දැන් ඔය මොකද්ද මේ මහා නිද්දේශී ditthi සංකප්පත් එකතු කරලා තියෙනවා. එතකොට දැන් අර දිට්ඨි සංකප්පේ සමාන අර සංකල්පයෙන් විතරක් යන්න හැදුවොත් එහෙන් ප්‍රතිපදාවෙන් තුරු දැන් ඔය කියපු කතාවම දික් කරගත්තොත් ඒක දිට්ඨි නිඥානක්ඛන්ති කියලා කියන්නේ මම කතාවෙන් ඔළුවෙන් තර්කයක් හදාගෙන හිතන මේ අනක්‍රමී හරි කියලා ප්‍රතිපදාව නැහැ හැබැයි ඒක තමයි ඉස්රෝම බුදුහාමුදුරුවෝ මුලටම කීවේ දේශනාවේදී ඒකට ගියොත් එහෙම එයා මේ ශාසනයත් බුදුහාමුදුරුවෝගේ අවවාදයක් මග හැරවා ගන්නවා කියලා ඒකත් පටලවා ගන්නවා කියලා කිව්වේ ඒකයි. මුස්සතේවාපි ශාසනං ඒකෙත් කන්ෆියුස් වෙනවා. මොකද අර තමන් ගත්ත දිට්ඨිය හරි කියලා ඒ සංකල්ප දිට්ඨි සංකල්පයන් නම් කාම සංකල්පෙට අහුවෙලා නම් ඒකත් එක්කම නම් යන්නේ බුදුහාන්තු අර එළියෙන් පෙන රතු ලයිට් එක පෙන්න යාට. යා හිතනවා මු රතු ලයිට් එක විසඳන දෙපැත්තෙන් වාහන නැහැ මට යන්න පුළුවන් කියලා කියන්න හදනයි. එහෙම ගිහිල්ලා ඇක්සිඩන්ට් කරගන්නවා. අන්න ඒ විදිහට. ඊට පස්සේ මිච්ඡාජ පටිපද්‍යති. ඒ විතරක් නෙමෙයි මිත්‍යා ප්‍රතිපදාවට යනවා. ඒ කියන්නේ බුදුහාමුදුරු කාමයේ කියන එක බියකරුයි කියලා තියෙනවා. හා නෑ ඔ කොහොම තිබුණාට මට මේකෙන් රිංගල යන්න පුළුවන් කියලා එකක් හදා ගන්නවා. මොකද අර ශ්‍රද්ධා සමාධි කියන කොටස් නැති වෙලා ගිහිල්ලා පඤ්ඤා කියන එක වෙනුවට දැනුමක් කියලා එකක් කියලා නොලෙජ් එකක්. ඒකයි ඔය සංකල්පයේ තියෙන භයානකම. සංකප්ප කියනකොට හිතේ හිතා ඉන්නවම නෙවෙයි ඒක දිට්ඨිය කරගන්නවා. අර දුක්ඛේ සුඛංස්ති සංඥා විපල්ලාසෝ චිත්ත විපල්ලාසෝ කිවේකයි. මේක දුක කාමයේ කියන එක දැවිල්ලා ඒක බාධාවක්. නමුත් ඒක සුඛයක් කියලා දැන් අර වලිග කදාගත්ත නරියා අනිතරකේ වලිග නැතු හිනම් මෙහෙම වාසි තියෙනවා මෙහෙම වාසි තියෙනවා කියලා අන්න ඒ වගේ එකක් හදා ගන්න. දැන් ඔය හෙල දීපේ තියෙන එක මම හැබැයි හොයත්තන් නිතරකත් ගෞරව කරන ගෞරවනීය භික්ෂුන් වහන්සේලා මගේදී අර ඒ සංකප් අර මොකද්ද නිලපට දර්ශනේ කියලා ඒ නිලපට දර්ශනේ කියලා මාත් එක අහලා ඉතරයි තිබුණ ඉගෙන ගත්තේ මේ සවනසිස්ලා සෙටහුම් කන් දීලා ඒ ගෞරවනීය සීලවන්ත භික්ෂුන් වහන්සේක හොඳට කියලා දුන්නා. ඒ සංකප්ප හදා ගන්න හැටි සංකප්ප දිට්ටි කර ගන්න හැටි ඒ භික්ෂුන් වහන්සේ නමක් ගමක ළඟපාතක ආවිතේවක දායකාවක් නැත්නම් කුලගෙන සමිතියේ ලේකම්ෙක් සම්බන්ධ වෙනවා. ඒ කුලගෙන සමිතියේ සභාපතිනිත් එක්ක සම්බන්ධ වෙලා නැත්නම් කාත් එක්ක හරි මං වචනේ පාචිරණි භික්ෂුන් වහන්සේ කිව්වේ කියන්නේ ඒක ඊට පස්සේ සම්බන්ධ වෙලා ඔය මේ තිස්සමෙත්තිය සූත්‍ර කියන හැටියට අන්තිමේදී සම්බන්ධ වුණා. අන්තිම ලිංගිකත්ව දාම මෝරණිය මේක කතන්දරයක් හැබැයි මුතු සංකප්ප මෝරණ හැටි කියන්න බලන්න අපිත් එහෙම වෙන්න ඉඩ තියෙනවා. ඒක මතේ තියෙන්න ඕන. ඒ දවසින් දවසක් රාත්‍රී ගත කළා ඒ පුළඟම සමිති ඇත්තියේ ගෙදර කතා කතා කරලා උදේ ඇවිල්ලා විහාරමලු බෝමලු අමදමද ඉන්නවා. එතකොට හීල් දානේ අරන් එනවා. වයසක මේ බොහොම ශ්‍රද්ධා බුද්ධි සම්පන්න දායක මහත්තයෙක්. එයා විෂ්ණු දෙවියන්ටත් කැමති කෙනෙක්. ඉතින් එයා දැක්ක හාමුදුරන්ගේ සිවුරද කහපාට නෑ නිල් පාටයි කියලා. ඉතින් හාමුදුරන් ගෙන් කියනකොට එතකොට හාමුදුරුවෝ එයාට විස්තර කර දුන්නා මේ මොකද්ද මේ නිලපත දර්ශනිකේ ඒක ඒ නී අර සිහුර වෙන දිහාවක දාලා අන්තිමේදී මේ චීත්‍යයක් පටලගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒකට කතන්දරයක් හැදලා ගාථා 60කින් කිවලු නිලපත දර්ශනිකය. ඔය සංකප්ප කියන ඒවා දික්තියක් වෙන්න පටන් ගන්නවා. ඒ කතා විහිළු කතාවක් වුණාට එහෙම වෙනවා අපිට. අපි ගත්තොත් දික්තියක් මේක කරන් මේ 2000 අපි හිතනවා මේක 2000 දැන් 500ක් ගිහිල්ලා තියෙන අපිට කරන්න පුළුවන් මෙච්චරයි කියලා අපි දික්තියක් හදාගන්න. ඒ කාලේ අපිට ඔක්කොම කරන්න බෑ. මේ කලි යුගයේ ඉන්නේ අපි, කලි යුගයේදී මෛත්‍රී විතරයි පුළුවන් කියලා මොනවා හරි ඒක මේ පාලියෙන් ලියපොතකත් උඹ තියනවා කියලා අපි එකක් හදාගෙන අපි ඒක කොහොම හරි තර්ක කරලා දික්ටි සංකල්පයක් හදාගන්නවා. ඒ දික්ටි සංකල්පය ඇස්සේ තියෙන්නේ මට කාම මට සමාව දෙන දික්ටිමමක් ඇවිල්ලා එක් මගේ කාම කියන එක හරි කියලා ඔප්පු කරන්න මං හදපු දිට්ඨිය. නිරපට දර්ශන කිව්වේ ඒකයි. ඒකේ ඒ කතන්දරය දා ගන්න එපා කාටවත් ඇඟිලි දික් කරන්න උච්චං කරන්න. එහෙම නෙවෙයි කරන්න ඕන. මේක මං කරන්නේ කොහොමද කියලා දමන් දැනගන්න ඕන. නමුත් බුදුහාන්ට ආදෙන්න අපි දැනගන්න බුදුහාන් දේශනා කරන දැන් මේකේ මේ මුල්ම සූත්‍රයේ තියෙන එක ඔය අට්ටක නිපාතේ තියෙන මුල්ම එක ගත්තොත් එහෙම කාමසුත්ත අට්ටක වර්ගයේ මේ එකේ තියෙනවා කා ඒව බොහොම සූත්‍රයකත් කියවන්න එක් ඉස්සර තේරුම් ගන්න මේක මට තියෙනවා කියලා මේකේ සුද්ධ වෙන්න ෆික්සේෂන් එකක් හදාගන්න නෙවෙයි දැන් හදාන්නේ අපි ගොක්ලට ෆික්ස් කරන්න හදාන්නේ මේක මට තියෙනවා බුදුහාඳුරු කියන මගේ වන්දනීය සාසුන් වහන්සේ මේක ආදීනව මට කියලා තියෙනවා. ඒකට මාර්ගයක් කියලා තියෙනවා මේකෙන් බේරෙන්න. ඒකට මං කොච්චර යනවද? Tamanta taman ඇත්ත කියන්නේ ඒකයි අපි. අපි කියන්නේ මේ සාකච්ඡා දුවතිපර කියලා. Tell the truth to yourself about yourself. ලෝකෙට කියන්න එපා. ලෝකෙත් ද මේ සූත්‍රෙත් තියෙන ලෝකෙට උට විනාශ කරන්න හදනවා. මේක නම් ඒ උන්වහන්සේ ඒ තිස්ස මෙත්තියත්තට කියන කතාව. ඒ නිසාම කියලා බුදුහාමුදුරුව මේක ගැන කියපු පරම සත්‍ය මේක නේද මං කොච්චර දුරට මේ මාතෘභාවයේ ඉඳලා මේ පීතෘභාවයේ ඉඳලා මේ වර්තමාන තත්ත්වෙල මට කොච්චර යන්න පුළුවන් කියලා අවංකේ මාර්ගයට යන්න හදනවා. ඒතොර කාම සංකප්ප එනකොට අර ධම්මානුපස්සනාවේ නැත්නම් චිත්තානුපස්සනාවේ කියපු හැටියට ඒක බලනවා. නමුත් උදව් වෙනවා කායානුපස්සනාව උදව් වෙනවා මේකට ඩිංගක් බ්‍රේක් එකක් ගහන්න. මොකද ශාරීරියේ තියෙන අපි ඉදිරියට අසුභ සංඥා ආදීනව සංඥා වගේ දේවල් උදව් වෙනවා මේකට. මේකත් එක්ක නේද මම මේ පොරබදන්නේ. අර කියවලා බලන්න මේ උප්පලවන්න තේරී ගාතාව ඒ ඇති ලස්සනට කියනවා. ශරීරය ඒ සත්‍යවාදී වචනන් අනඤ්‍යතා කියලා තත්ථගතයන් වහන්සේගේ වචනය නම් බුරු කරන්න බෑ කියලා. එයාගේ ශරීරයත් එක්ක කාමයෙන් පොරබදපු හැටි අනිත් ලෝකයා. ඉතින් ඒ නිසා ඒක ගැන ධර්මානුකූලව බලන්න කාටවත් කියලා දෙන්න නෙවෙයි. කාටවත් කියලා දෙන්න නෙවෙයි. ඉස්සර තමන් මාර්ගයට එන්නේ කොහොමද? ඒකෙදි මං මට යන්න පුළුවන් දුර හොයාගන්න ඕන. හැබැයි ඒකට පුළුවන් තරම් සීමාවල් පලල් කරගන්න පලල් කරගන්න. ඉතියේ සඳහා ඉන්ද්‍ර සංවර සීලය ගොක් උදව් වෙනවා. ඔය කතා මිච්ඡා කතා තිරච්ඡාන කතා කියනවාගේ අයින් වෙන එක උදව් වෙනවා. ඊළඟට ඔය මන්ත්‍ර ඒවා මේවා පසුපස්සේ යන එක හොරොස්කෝප් පසුපස්සේ යන එක නතර වෙනවා ඊට පස්සේ. ඊට පස්සේ ඉරහඳ තාරකා මං කියන හැටියට වැඩ කරන්නේ. ඒ වගේ රේස් වලට කිරණ වලට මං අහු වෙන්නේ නැහැ. මොකද මගේ GPS එක වෙනස් එතකොට මගේ සැටලයිට් එක මන්ටයක් කෑයිතින් දාලා තියෙන්නේ. ඒක පුළුවන් කරන් තින්ද සංකප්ප එන්නේ සංඥාවන් නිසා. එන්ස සංඥා ක්ෂේත්‍රය පහු කරන්ද නම් අසුබ සංඥා පුරුදු වෙලා තියෙන්න ඕන. මෙත්තා සංඥා, නතව්‍යාපාද සංඥා, විහිංසා සංඥා පුරුදු වෙලා තියෙන්න ඕන. අද හුඟක් වෙලාවට මේ කාම සංඥා ගැන කතා වෙන නිසා අසුභ සංඥා පුරුදු වෙලා තියෙනකොට සම්මා සම්බුදු සරණයි. විලාවත් ටිකක් පරක්කු වෙලා තියෙන අපි ආවර කරමු. තිරුවන් සරණයි. එහෙමයි කටිතුවානි, අද දවසේ මනම් අපි වැඩසටහන නිමා කරමු. ඇත්තටම අද දවසේදී කඩ විසුතුන් වෙනදා ඒකට අද මේ අන්තිම සාකච්ඡාව වී කියලා හිතනවා. මේ වසරට 30 වෙනිදා පැකේජෙකට ඉන්න කැමති මෙතන ඉන්න කට්ටියකට ඉන්න සූදානම් නම් 30 වෙනිදා අපි සාකච්ඡා පවත්වන්න පුළුවන්. බොහෝ කට්ටියට විරුද්ධ කන්නේ නේද? ඉඳින්නේ නේද? අපි සත්‍යතුමනි සත්‍යතුමනි අපි 30 වෙනිදා තියනනම් අපි සාකච්ඡා පවත්වමුද? සෙනසුරාදා මේ වෙලාවෙන් තමයි මා යොමු කරලා තියෙන්නේ. එහෙමයි. අනිසාදු සාදු. එහෙමනම් අපි 30 වෙනිදා ලබන සති දිචාරචා ප්‍රවත්තන කල්ලාන මිතුරුනි අපි එකතු වෙමු. එහෙනම් අද දවසේ දිචාරචා මේ ඉදින් නිමාත සත්‍ය තුමනි මා සත්‍ය තුමනි මෙන්නම් අද සාකච්ඡා නිමා කරනවා. තිරස. තථාගතයන් වහන්සේට නමස්කාර වේවා. උන්වහන්සේ අපේ පරමාදරණීය කල්යාණ මිත්‍රයාණන් වහන්සේ, ශාස්ත්‍රුන් වහන්සේ. උන්වහන්සේ අත්තර බුද්ධයන් බිඳුවක්වත් අත්තරින් තරම් ශක්තියක් නැති බව අපට තේරෙනවාද? එචායින් වහන්සේ කියපු දේ, වදාළ දේ පැත්තට අඩු ගානේ හදවතපත් යොමු කර මොලේ නැතත් දැනට. ඒකට ලොකු ශක්තියක් ඒවි. බොහෝම පින් කල්යාණ මිත්‍රයන් කල්යාණ මිත්‍රයන් වුණාට මේ කරන්න පුළුවන් නාම රූප තේරුම් ගන්න එක අපිට කරන්න පුළුවන්. ඒවා සඳහා ඉන්ද්‍රිය සංවරය, සීලය අවශ්‍යයි. ඒ සඳහා මේ සාකච්ඡා කරන්න අපි. දැන් අපි කවුරුත් එක්ක මාර්ගයට පිවිසෙමු. මේ ජීවිතේ, මේ භවයේ මේ සිර දරා පෝෂණය කළ ඇය වඩාත් සුවපත් වේවා. පියානන්ද යහපතම දකිත්වා. මේ පුණ්‍ය චේතනා බලවත් උපනිෂ්‍ය සම්පතක් වේවා. ඉදිරිදී මඟ භාග්‍ය සම්පන්න වන්නට තවදුරට සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ක්‍රමයෙන් මෝකුරායිවා. කල්යාණ මිත්‍රන් කල්යාණ මිත්‍රියන් පමණක් මැසුරට ලැබේවා. අපේ සේ සඳහා අප්‍රමාණ ලෝක සත්‍යයට නිරාමිසව මෙහෙයක් සිදු කරන සඳහා පරම ශාන්ත සුඛයේ නිබ්බාණය අවබෝධ වේවායි අදිස්ථාන කරමු, ප්‍රාර්ථනා කරමු. මේ මාර්ගයේ තවිතීර්ණ වූ ඒ උත්තමයන්ට, උත්තමාවියන්ට හැම දිනාටම අප්‍රමාණ වූ බැතිසිතින් කෘතඥතාවෙන් නමස්කාර කරමු. කෝටි ප්‍රකෝටි වස ගානකට කලින් මෙහා පහළ වෙන ඒ තථාගත වේලෙකගේ ශාසන ඇති වෙලාවේ මේ මාර්ගයට අපිට අවතීර්ණ වෙන්න ලැබුණේ කල්යාණ මිත්‍රු නිසා. ඒ නිසා තථාගතයන් වහන්සේටත්, අපේ පරම කල්යාණ මිත්‍යාණන් වහන්සේ උන්වහන්සේටත් අපේ වන්දනා පිරිනමමු. ජීවිතයේම උන්වහන්සේ වෙනුවෙන් පිරිනමලා සම්මා සම්බුදු සරණයි. කල්යාණ මිත්‍යාණන් වහන්සේට පිං බුදු සරණයි. සාදු සාදු සාදු.